දුරුවනට සැමදා බුදුහිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ නමස්කාර වේවා සංගරුවනට සැමදා මහා සංඝ සරණ නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ අපට ධර්මය කියා දීලා අපව පැවිදි කළ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටින ගෞරවාදර අපගේ පින්වත් නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාගේ අවසර සිල්මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ ධර්මයෙන් දහසක් ගැටළු නිවලා සංසිඳවල දමනු. නමුත් අපිට පේන දෙයක් තියෙනවා. ඔබ අප හැම දෙනා දිහා බලද්දී, අපේ ජීවිත දිහා බලද්දී යම් යම් දේවල් වලදී අපේ හිත කලබල වෙනවා නේද? සංසිඳීම නැති වෙනවා. ආරවුලින් ආරවුලට යන අවස්ථා නැද්ද? සමහර විට තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මෙන් කියා දෙන දෙයක් තමයි දුක, ශෝකේ සුසුම්හිලි. දැන් අපිට ශෝකේ ඇති වුණාම ඒ සිද්ධිය නැවත නැවත මතක් කරද්දී මොකද වෙන්නේ? හෝස් ගාලා පපු යනවා කියලා අපි කියන්නේ. එහෙම වෙනව නේද? ඒකට කියන්නේ සුසුම්හිලනෝ නේ. කායික මානසික දෙවිලි මේ ඔක්කොම ගින්න වගේ එනවා. ඒ සියලු දුක් දුරු කරලා දානවා කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය. ඒ සඳහනේ ධර්මයේ කියා දෙන්නේ, ධර්මයේ දේශනා කරන්නේ අපිට. ඇත්තද බොරුද? එහෙම නැද්ද? පැවිදි වෙච්ච අපට වේවා, ඔබට වේවා, සමහර දේ ආවම වෙන්නේ නැද්ද කලබලෙ? ඊයයි එකට හේතුව ඒ ධර්මයෙන් නී දුක නැති කරලා දාන්නේ නේ. දැන් අපිට වඩා සෝතාපන්න ශ්‍රාවකෙකට ගැටලුවක් එද්දී ඒ ශ්‍රාවකයාගේ අවබෝධය තුල පිහිටලා බලද්දී ඒ ශ්‍රාවකයාට ධර්මය තුලට පැමිණෙද්දී මොකද වෙන්නේ? ශෝකේ නිවා ගන්න. දැන් විසාකාවටත් මිනිබිරි නැති වෙලා ඇඬුවා තමයි. නමුත් එක ගාථාවක් බුදුරයන් වහන්සේ කියා දීලා සිහිය උපද්දවපු ගම මොකද වුනේ? අර නිකන් ගින්නට වතුර දැම්මා වගේ නිවිලා ගියා. අපිට ලේසිද? ලේසි නෑ. ගිනි ඇවිලෙනු. එක තරුණ දුවක් ඇවිල්ලා කිව්වා, හාමුදුනි ඉස්සර බණහදි ඉස්සරහා ඉඳන් මම බණ ඇහුවේ. මාව බන්දල දුන්න කතෝලික ළමෙක් අම්මල සාත්තලගෙන මෙයාගේ කැමැත්තටම. පස්සේ මෙයා හොඳට ගහලා හිරිහැරත් කරලා එයා වෙන කෙනෙක් එක්ක දැන් යාළු වෙලා රට යන්න කියලා මොකද්ද මෙයා අඬාගෙන දැන් ඇවිල්ලා මත්තේ කතාව. මෙහෙම කතාව. කතාව පටන් ගන්න විදිහන්නේ අඬනවා හූ තියලා. දැන් මටත් බය හිතුණා. දැන් හූ තියලා අඬනවා නිකපාර කලන්තේ දාලා වැටුනොත් එහෙම ඔලුවක්වත් බිම වැදුනොත් මට නැගිටවන්නත් බෑනේ. පස්සේ මං කරපු වැඩේ එක තරුණ මේ වයසක තාත්ත කෙනෙක් වාඩි කරවල දැන් මං එයාගෙන් හිමින් ඒ ප්‍රශ්නේ මගහරවල දැන් ගන්ටිපේ හිත හදන්න මං හොවා කොහෙද මෙයා කියන මීගමේ කොහෙද ඔන්න පිටිපන ඔන්න පැත්ත කිකි කියන. ඒතකොට අර තාත්ත ඉඳගෙන වයසක තාත්ත දැන් මට පාරවල් කියන. හාමුදුරේ මෙහෙ නෙමෙයි මං කොමි. ඔයාගේ නෙමෙයි නේ සද්ද නැතු ඉන්න කියලා මට ඒ ටිකක් කීන්තිත් ගිහලා මං කිව්වා සද්ද නැතු ඉන්න. මං අහන්නේ මෙයා දැන් මෙයාවනේ මං අර ප්‍රශ්නේ අමතක කරවන්න මොන හරි මාතෘකාවක් පටන් ගන්න ඉතින් දැන් එහෙම යද්දී ඒක කියන. එතකොට දැන් ඇඬිල්ල අර අරමුණෙන්දි වෙනස් වෙනවා. පස්සේ මං ඇහුවා හිමින් සරි හරි වා දැන් මට කියන්න ඒ ලෙවල් ඕ ලෙවල් කරන කාලවල වල ඔයාගේ යාළුවන්ගේ ගෙවල් වල අම්මල තාත්තල අතර ওই ප්‍රශ්න තිබුණේ නැද්ද? තිබ්බස් වන්නස. හරි. ඊට පස්සේ ඔයාලගේ asal වැසිව අතර ওই ප්‍රශ්න තිබුණේ නැද්ද? තිබ්බා. ගෙවල් දොරවල් වල වුණත් ඔය මුල් කරගෙන ප්‍රශ්න රණ්ඩු සරුවල් තිබුණේ නැද්ද? තිබ්බස් වන්නස. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් නේ ඉතින්. ඔක විශේෂ නැහැ නේ කිව්වා. එතකොට මොකද උනේ? අර කිසා ගෝතමීට නොමලගේකින් අබමිටක් ගේන්න කියලා එව්වා වගේ අනිත් ඇටත් ඔව්ව තියනවා කිව්වම මොකද උනේ? හිත නිවුණා. දැන් ඇඬිල්ල හරි. දැන් කතා කරන්න පුළුවන්. ඊට පස්සේ මේ කරුණු කාරණා කියද්දි ඔන්න කෝල් එකක් ආවා මහත්තයගෙන්. එයා කියන එතකොට මේ මං කොහෙද කියලා හොයනවාද කොහෙද? එතකොට බලන්න ඔන්න ලෝකෙ. ඔය ඇයිනේ එන්නේ අඬාගෙන අපි ගාවට? මේ මැරෙන්න දික් අසාද වෙන්න ඉල්ල කිව්ව බිත්තියේ ඔළුව ගහගෙන ගහගෙන ගහගෙන ගියා හාමුදුරුවනික. මං කිව්වා ඉතින් ඔළුව බිත්තියේ ගහගන්න එකක් ඒක ඔළුව බේර ගන්න ඕනේ වැඩන්නේ ඕක කිය. ඒතර කල්පනා කරලා බලන්න මේ මිනිස්සයට ප්‍රශ්න ආපු විදිය. නේ එදා බැඳුණා බැඳුන හින්දා අද ශෝකී පුදුන. එදා බැඳුන්නේ නැත්තම් අද මේ ශෝකී නැහැ. කාරණේ සරල වුණාට මූණ දෙද්දි මොකද වෙන්නේ? ආනේ දැන් මේ ධර්මේ කියා දෙද්දි සාස්තුන් වහන්සේ දැන් සෝතාපන්න කෙනෙක් ශ්‍රාවකෙක් කෙනෙක් එයාටත් මේ ප්‍රශ්නේ නෝ. එයා මොකද කොහොම හරි ධර්මයෙන් සිහිය උපදව උපදවද අ르ගින්න නිවා ගන්න විසාකාව වගේ සකදාගාමි කෙනාට අපිට තරම් ගින්න තියෙයිද? නෑ. එයාට සෑහෙන අඩුව ඇතිනේ. සෑහෙන දුකේ නිවීමක් තියෙන. අනාගාමි කෙනාට මේ ලෝකේ මුල් කරගෙන ඉන දුකක් නෑ. කාමයේ මුල් කර මුක්කුත් නෑ. සෑහෙන දුක් ගින්නක් ඉවර වෙලා. රහතන් වහන්සේට කෙලෙස් අසනීප මුකුත් නෑ. අපිට අන්න බලන්න. ඇයි එහෙම වුණේ? අපි අවුරුදු 5ක් 10ක් බොහෝ කාලයක් අපි ධර්මය අහන. කේන සමාධිය නෑ කියනවා. මේක බෑ කියනවා. ඊට පස්සේ මේ ධර්ම මෙහෙමයි අපිට ඉන්නේ නැද්ද? ඔබ කියන්න ඇයි එහෙම වුනේ? ඉස්සර විවිධ අය ධර්ම ඇහුවා, ගිහි අය, පැවිදි අය ධර්ම අවබෝධ කළා කියලා. වේලුකණ්ඨකී නන්දමාතාගේ පුතා රජයෙන් ඇස් ඉදිරි ඝාතනය කළා. සුසුම් හෙලීමක් නැහැ කියන ඇස් දෙකෙන් දැක්කා කියලා. ස්වාමියා මැරිලා ඉවරලා නොපෙන් ලෝකෙ ඉපදිලා පේන් දෙනවා කියනවා. ඇඟේ ලොමු දෙහ ගැනීමක්වත් නැහැ කියලා. අපිට නේ ඔබට ඒ ප්‍රශ්නේදී අපිටයි වේරලා ඉන්න බැරි. ඇයි ඒ? ඇයි හොයන් යවිලා අපිට නේ කියන්නේ? අපි බැලුවාම දැන් කපු මහත්තුරු වගේ. ඇයි අමුණුස ප්‍රශ්නයි මෙහෙම වෙයිලා මහත්ය මැරලා මෙහෙම වෙනවා කියන දරුව නැති වෙලා මෙහෙම වෙනවා කියන්නේ නැද්ද අපි ගාවට? දන්නේ ඒ අය බැලුවාම දවසට 10ක් 15ක් කියලා අපිට කියන. ඔව්ද නැද්ද? එතකොට කල්පනා කරන්න පින්වතුනි මේ ගින්න ලේසි එකක් නෙවෙයි. ගින්න නිවෙන්නේ ධර්මයෙන්මයි. ධර්මයේ කාලයක් අහද්දී අපිට පේනවා මේ ධර්මයෙන් කියන මෙන්න දුක. ලෙඩවීම, ප්‍රියදීන් වෙන්වීම, වයසට යෑම, ඉපදීම, මෙහෙම විස්තර ගොඩක් කියන ඔක්කොම ශෝකේ කියන. ඒවට අයිති එකක් තමයි අපිට ඉපදිලා තියෙන්නේ. ප්‍රියදීන් වෙන්වෙන්ට වෙලා කැමති දේ නොලැබිලා මේ ඔක්කොම. දුක කියලා බුදුරජාණන් වහන්සේ කියා දීපුදී. ඒක හටගත්තේ කොහොමද? නැති කරන්නේ ඔක්කොම කියලා තිනවා. නමුත් පින්වතුනි අපිට එක දෙයක් තියෙනවා. ඒ ධර්මය අපි සාක්ෂාත් නොවෙන්න හේතුවක් තියෙනවා. හොඳට හොයලා බලන්න මොකද්ද කියලා. මොකද්ද? ප්‍රඥාව තව. ප්‍රඥාව ධර්මයෙන් උපද්දවල දෙන එකක්. අපිට වීරිය නැත්තේ වෙනවිතේ. මොකද්ද නැත්තේ? වීරිය කියන්නේ තමන් බලාපොරොත්තු වෙන අරමුණ සාක්ෂාත් කරලා දෙන්නේ මොකෙන්ද? වීරිය. මොකෙන්ද? වීරිය. එහෙනම් අපිට නැති වුණේ මොකක්ද? වීරිය නැත්තේ. ඕන හොයලා බලන්න. අද භාවනා කළොත් මාසෙකට පස්සේ හපෝ ඊළඟ බුදුසුමදී. අද භාවනා කළොත් දවස් දෙකක් කැරලා මේ වැඩ තිබුණා. එහෙම නේද? ඔව්ද නැද්ද? ඔව්. මේ පාර බණ ඇහුවොත් ඊළඟ පාරේ සතිවල කිසි දවසක නේ ආයේ අර කෙනාවිලා ඇයි එන්නේ නැද්ද යන් යන් කියලා බල්ලින් ඇදන් එන. එදා ඔන්නේ නෝ. සිත වැඩුන්නේ. හැබැයි ප්‍රශ්න ටික එහෙමම තියෙනවා. අර ගින්න එහෙමම තියෙනවා. අපිට පින්නතුනි නැති වුණේ මොකක්ද? වීර්ය. ඒ නිසා අපි උපදවාගත යුතු දෙයක් තියෙන මොකක්ද? වීර්ය. වීරියෙන් තමයි මේ ජීවිතය දියුණු කරගන්න තියෙන මේ ධර්ම මාර්ගය. යම් කෙනෙක් සෝතාපන්න, සකදාගාමි, අනාගාමි ආදී ධර්මතා උපදව ගන්න මුලුනේ මොකද්ද? මේ වීරියෙන් කටයුතු කිරීම. ඒ වීරිය මුල් කරගෙන තමයි මේ සියලු දේ අපිට උපදව ගන්න තියෙන්නේ. අද ඉගෙන ගන්නේ ප්‍රධාන සූත්‍රය. මොකද්ද? ප්‍රධාන අංගුත්තර නිකායි මොකද්ද? දෙකේ තියෙන. චතුක්ක නිපාත. ඉස්සර තියෙන ප්‍රධාන ගහර කියලා. ප්‍රධාන ගහර කියලා අර මේ අනුරාධපුරි තියෙනව නේද? ඒ වීරිය කරපු තැන්නේ භික්ෂුන් වහන්සේලා. මොකටද? මේ හිතේ තියෙන දුක ගින්න නිවා ගන්නට. මේ ලෝකේ ගින්න මුලින් නිවාගත්තේ මේ දුක් ගින්න කවුද? සාස්තුන් වහන්සේ අපගේ. දැන් බුද්ධත්වයට පත් වුණා කියන සියලු සකල ක්ලේශයන් නැසලා භාග්‍යතුන් වහන්සේ පාරිශුද්ධත්වයට පත් වුණ ලෝකේ පහළ වෙච්ච සුදු නෙළු ලෝකෙ සුවඳවත් කරන. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උරු වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා මේ ලෝකේ ගුරුවරයෙකු නැතුව, ගුරුවරයෙකු සත්කාර සම්මාන කරන්නේ නැතුව වාසය කිරීම දුකක්. මා කාටද ගුරුවරයෙකු වශයෙන් සත්කාර සමාන කරමින් වාසය කරන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම තීරණය කරලා බැලුවා එහෙනම් මට වඩා සීලින් බලවත් කෙනෙක් ඉන්න ඕනේ. මීට වඩා පෘථුවිය සිසාරා බැලුවා නෑ. අනිත් සියලු ලෝකවල විමස විමසා විමස විමසා බැලුවා. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක කිසි කෙනෙක් නෑ. අග්‍ර වෙන්නේ බුදුරජාණන් වහන්සේමයි. ඊට පස්සේ විමසලා බැලුවා සමාධියෙන් මට වඩා බලවත් කෙනෙක් ලෝකේ ඉන්නවද? මීට වඩා පරිපූර්ණ මිනිසයන් අතර විනිවිද බුදු ඇසින් බලනවා. හසු වෙන්නේ දෙවියන් අතර බුදු ඇසින් බුදු නිතින් බලනවා. විමස විමසා නෑ. බ්‍රහ්මයන් අතර බලනවා. මහා බල පරාක්‍රමයන්ගෙන් යුක්ත මේ ලෝක ධාතුව ශනීන් දකින බ්‍රහ්මවරු ඉන්නවා නෑ. කිසි කෙනෙක් නෑ. බුදුරජාණන් වහන්සේමයි අග්‍ර. ප්‍රඥාවෙන් අග්‍ර වූ කෙනෙක් ඉන්නවද? මීට වඩා බුදුරජාණන් වහන්සේ විමස විමසා බැලුවේ නෑ. ඒ වගේම තමයි දෙවියන් බඹුන් අතර බැලුවන්නේ. විමුක්තියෙන් පරිපූර්ණ කෙනෙක් බැලුවන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ තීරණයක් ගත්තා. ධර්මයේ ශාස්ත්‍රුත්වී පිටවන්ට ඒ ධර්මයට සත්කාර සම්මාන කරමින් ගරු කරමින් වාසය කරන්න. බුදුරජාණන් වහන්සේලගේ සිත පින්වතුනි ආශ්චර්යයි. කෙලෙස් තියෙන අපේ හිත වගේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පින්වම්පා වදාළමුත් ආනන්දියනි ඔබට සිතෙන්න පුළුවන් මේ පැරණි ශාස්ත්‍රවරයෙකුගේ ධර්මයක්. අතීතයට ගියේ කියලා එහෙම හිතන්න එපා. මාගේ ඇවෑමෙන් ඔබේ ධර්මයේ වෙන්නේ කුමක්ද? මේ ධර්මයයි. ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ ධර්මයේ ප්‍රතික්ෂේප කළොත් කුමක්ද ප්‍රතික්ෂේප කළේ? ශාස්ත්‍රඥ වහන්සේ බුද්ධ වචනේ කීම ප්‍රතික්ෂේප කළොත් කාවද ප්‍රතික්ෂේප කළේ? තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ. මේක යන්ට තියෙන්නේ ගුරුවරයාට සත්කාර සම්මාන කරමින්. ඒ තමයි මේ ශාස්ත්‍රඥ වහන්සේ කුමක්ද මේ බුද්ධ වචනේ? ඒ බුද්ධ වචනෙන් අපිට කියා දෙන්නේ මොකක්ද? මේ දුක්ගින්දර නිවා ගන්න ක්‍රම. කාගේ කාගේ හිතෙත් කාගේ කාගේ ලෝකෙත් ගින්නක් තියෙන. අපි මෙහෙම හිටියට පින්නොතිනි අපි අපිට වෙන වෙන ලෝක නැද්ද? ඔක්කොටම ඇස්කන් තිබුණා වුණාට අපි අපිට වෙනම ලෝකයක් තියෙනවා. ඒ ලෝකයේ තුල සිද්ධ වෙච්ච සිද්ධි ප්‍රශ්න ආරවුල් ගොඩකින් පිරීලා විතක හිත පුච්චගෙන යනවා. මෙන්න මේ සියලු ගිනි කඳ නිවා ගන්නට තමයි අපගේ ශාස්ත්‍රු සම්බුදු රජුන් මේ ධර්මයේ දේශනා කළේ පිණිස. එහෙමනම් අපිට මේ ධර්මයෙන් කරගත යුතු දේ කරගන්න බැරි වුණේ කුමක් හින්දද? වීර්ය. ආන්ගේ හින්දම අපේ හිතේ පුදින කෙලෙස් නිසා මොකද වෙන්නේ? දාහක් ගිනි ඉපදුණා. මෙන්න මේ සිත ගැනත් සිතක ස්වභාවය ගැනත් අවබෝධ කරගන්න තමයි අපි වීර්ය කළ යුත්තේ. දැන් බලන්න මම ඔබට මේ පුංචි කාරණාවක් දෙකක් ඔස්සේ මේ කරුණු ටික කියා දෙන්න. හොඳට අහගන්න. ඔන්න මේ බාණ්ඩ මේ අපේ ජීවිතවල විවිධ කෙලෙස් මේ කෙලෙස් කියන එක ක්‍රියාත්මක වෙන පැති හිතා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉදදී හිටියා මේ මට මතක මේ පෝටිල කියලා පෝතිල කියලා මේ බොහෝම තේර ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ ත්‍රිපිටක ධාරී. බොහෝ භික්ෂු භික්ෂුණීන්ට මොකද අවවාදානුශාසනා කරනු. උන්වහන්සේව දකිද්දී ඈත තියා මොකද වෙන්නේ? මිහිඳන් ගරු සත්කාර කරන්න පිස. ගිහි පින්වතුන් පැවිදි ඒ භික්ෂු භික්ෂුන් බොහෝම ගරු කළා. ශාස්ත්‍රුන් වහන්සේ දැන් මේ අවවාදය තුළ හික්මෙන බොහෝ පිරිසක් ධර්මය අවබෝධ කළා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මොකද කළේ? ආනි ස්කෑන් කළා. කවුද? බාන් ගිහි පින්වතුන් දෙවි බඹුන් විතරක් නෙවෙයි, තමන් මේ ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙච්ච මේ ළඟ ඉඳන් බණ දහම් අහන අර තේර භික්ෂුන් වහන්සේ. දැන් තේර ඒ වගේ භික්ෂුන් වහන්සේ නමක් කිව්වම අවුරුදු 10 15 කිනෙද්ද? නෑනේ පින්නතුනි. හොඳ හසල අත්දැකීම් ඇති ධර්මයේ කටපාඩම් මතක ශක්තිය විනය හික්මීම ඔක්කොම හොඳයි. ඇවතුම් පැවතුම් කතා බහ ප්‍රිය උපදවන හිතක් රිදෙවෙන්න ලේසියෙන් කෙනෙකුට කතා බහ කර එහෙව් කෙනාවත් බුදුරජාණන් වහන්සේ ස්කෑන් කළා බැලුවා හිත බලද්දී මොකද රහත් වෙන්න පුළුවන් හැබැයි නෑ කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කළොත් එන්න පෝතිලෙනි වැඩින්ට කොහොමද ඔබේ කටයුතු සංඝ පිරිස බොහොම හොඳට හික්මෙනවද ගිහි ආදී පින්වතුන්ගේ ශ්‍රද්ධාව රැකෙන ආකාරයට බොහෝ අය කටයුතු කරනවද එහෙම හැමුවොත් මොකද වෙන්නේ හරියන්නේ ඔබ එහෙම එකේ ඔබත් වීරිය කළොත් අනේ ස්වාමීනි තව උඩ කැටයුතු තියෙනවා මෙහෙම හික්මවන්න ඕනේ අනිත් අයට අවවාද කරන්න මෙහෙම කියාවිනි ශාස්ත්‍රඥ වහන්සේ ක්‍රමවේදී වෙනස් කළා නේද මහා ගල් කුලක් වගේ තද වෙඬුරු පිටක් වගේ හිත උණු වෙන බුදුරුන්ගේ සිත් කවුරුනම් දනීද පිමුතු දෙවියෝ දන්නේත් නෑ බඹුන් දන්නේත් නෑ කවුරුත් දන්නේ නැහැ. දැන් පෝතිල තේර ස්වාමීන් වහන්සේ වඩිනවා. බුදුරජාණන් වහන්සේ දකින්න. His පෝතිලය මෙහි ඒව කිව්වා. දැන් හරි වැඩි. වාඩි වේව කිව්වා. දැන් මේ ස්වාමීන් වටපිට බලනවා. ඇයි? තමන්ගේ ගෝල බාල ස්වාමීන් වහන්සේලා විපාසක රජවරු සිටුවරු ඔක්කොම මැද්දේ ඉවරයිනේ පින්වතුනි. නේද? ඔක්කොම බිඳ වැටෙනවා. හිස් පෝතිලෙ මෙතන යව කියනවා. දැන් යනවා. මිනිස්සෙක් එක මූණ දීලා කතා කරන්න පුළුවන් වේදනේ. අපිට නම් මොකක් වෙයිද? අපි වෛර කරයි. මෙහෙම කිව්වා, මෙහෙම කිව්වා, මෙහෙම සැරකලා පිරිසක් මැද. එහෙම වේවිද නැද්ද? කෙලෙස් හිතනේ අපිට එහෙම වේවි. නමුත් පින්වතුනි, බුදුරජාන් වහන්සේ මෙහෙම කියද්දී මේ ස්වාමීන් ලෝකෙ මොකද උනේ? වැටුණා. ඒ ප්‍රසාදයක් තියෙන්නේ යමක් කරන්නට ලෝකේ. යමක් ඒ වගේ දෙයක් කරදි භික්ෂු භික්ෂුණි හැම කෙනෙක් අතර මොකද තියෙන්න ඕනේ? තමන්ගේ වචනේ අහන ස්වරූපිට පැවෙන්න ප්‍රසාදය කියන එක හරි වැදගත් එකක්. දැන් ඔක්කොම ඉවරයි. දවසක් හිමිදිරි ජාමි ස්වාමීන් වහන්සේලා සජ්ජායනා කරදි මේ ස්වාමීන් පිටිපස්සෙන් ආවා. පිටිපස්සෙන් වාඩි වුණා. දැන් බාණ්ඩ හිත වැටිච්ච විදිය. කලුවරේ පේන්නේ හොර රහසෙම පාත්‍ර සිවුරු අරගෙන යොදුන් ගානක් ඈතට වැඩියා. දැක්කනේ ඒ සැරට කතා කරේ නැත්නම් අත්තරින්නේ. අන්න අත්තරියා. දැන් ගිහිල් එක ආරණ්‍යයකට ගිහිල්ලා එතන ඉන්න වැඩිහිටි තේර ස්වාමීන් වැඳගෙන ගියා. අනේ මට ආයස්තුනේ පිහිට වෙන්න. කියන ඔබ වහන්සේට පිහිට වෙන්න. ඔබ වහන්සේනේ අපිට අවවාදානුශාසනා කළේ මේ ධර්මිකය දුන්නේ. අපි කොහොමද ඔබ වහන්සේට පිහිට වෙන්නේ? එහෙම කියන්න එපා කිව්ව ඔබ වහන්සේලා රහත්නි මම එහෙම නෑනේ කිව්වා. එතකොට අරසවන්නසල බැලුවා අපේ ගුරුන්නාන්සේ මෙහෙම ත්‍රිපිටකයේ දැරුවා බොහෝ අය ගරු සත්කාර සම්මාන කළා මාන්නි තියෙන්න පුළුවා කියලා කිව්වා ඔබ වහන්සේ. එහෙනම් අපට සමා වෙලා අසවල් පිරිස ගාවට ගිහිල්ලා පොඩ්ඩක් අහන්නකෝ. එතෙන්ට ගිහිලත් වැඳගෙන එහෙම කිව්වා. ඒ පිරිසත් අරහෙම කියලා අහපෝ කල්පනා කරන අපේ ගුරුන් වහන්සේ මානින් තියෙන්න පුළුවන් මේ හැමදේත් එක. ඔබ වහන්සේ අර පිරිස ගාවට එන ඔහොම ගිහිල්ලා ගිහිල්ලා සාමණේර ස්වාමීන් වහන්සේ ගාවටම ගියා. සාමණේර ස්වාමීන් වහන්සේලා ගාවටත් ගිහිල්ලා ඒ අතර අවුරුදු 7 සාමණේර කෙනෙක් ගාවටම ගියා. දැන් වැඳගෙන අනේ පොඩි නම මට උදව් කරන්නකෝ මට පිහිට වෙන්නකෝ. හිතන්නේ අර මනස හැදෙනවා. මනස හැදින්නේ මොනවටද? යමක් හිතට ගන්න විදිහට හිත සකස් වෙන. දැන් මානිනේ දුර්විනේ වැඳගෙන කිව්වා මට පිහිට වෙන්න පොඩි නම මට පිහිට වෙන්න කිව්වා. ඒතකොට කිව්වා දැන් පොඩි නම කල්පනා කරන ඔබ වහන්සේනි මට ඉගෙනුවේ කරි ඔක්කොම. පොඩි ස්වාමීන් වහන්සේ මේ නායක ස්වාමීන් වහන්සේ නිසා පොඩ්ඩක් මෙහෙම වෙන්න පුළුවන් පොඩ්ඩක් බලමු. එහෙනම් ඔබ වහන්සේ ගිහිල්ලා පුළුවන් දාර පේන පොකුණට බහින්න පුළුවන්ද කිව්වා සිවුරු පිටිම. හා මම බහින්. දැන් වටින සිවුරුත් තියෙනවා. දායකකාරකදී පිළිගන්නවනේ ධර්මිකයදී. දැන් වතුරට බැස්ස බහිද්දිම පොඩි සන්න. හා හා කිව්වා. අපේ ස්වාමීන් වහන්සේ දැන් වඩින්න කිව්වා. වැඩියා. එහෙනම් මං අවවාද කරන්නම් කිව්වා. හා පොඩි නම මට පිහිට වෙන්න. මේ තේර ස්වාමීන් වහන්සේ නම. මොනවද නොදන්නේ. වැඳගෙන ඉන්න. දැන් බලන්න අර බුදුරජාන් වහන්සේ කිව්වන්නේ හිස් පෝතිල මෙහි ඒව යව කියලා. එතකොට මොකද වෙන්නේ? ඒක දෝංකාර දෙන්නේ නැද්ද? දෝංකාර දෙන්නේ. අර පොඩි ස්වාමීන් වහන්සේ නමනේ හරි ලස්සනට උත්තර දෙනවා කියනවා. අපේ ස්වාමීන් වහන්සේ නේද එහෙම කියන්නේ ඇත්තනේ. ඉතින් ඔබ වහන්සේ මෙහෙම හිතන්ට ඕනි කිව්වා. ඒ තමයි ඔන්න තුඹ ශක්තිය. මොකද තියෙන්නේ? තුඹසක්. ওই තුඹසේ අපේ ස්වාමීන් වහන්සේ සිදුරු 6ක් තියෙනවා. කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඉතින් තලගොයි පැටියෙක් ඉන්නවා. කවුද ඉන්නේ? ওই තලගොයි පැටියා මේ තුඹසේක සිදුරකින් ඇතුළට ගියා. හා ඔබ වහන්සේ දැන් අපිට කියන්න අපේ තේර නායක ස්වාමීන් වහන්සේ කොහොමද ඔබ වහන්සේ තලගොයි පැටියා අල්ලන්නේ? දැන් පොඩි නම කොහොම කියයිද මොනවා වීදනි? බලන්න ඔබට උනත් ගෙදර ළමයි ධර්මය අහලා ඇවිල්ලා කියනවා අම්මේ හොඳ බණක් මේ පිරිසිදු ධර්මයක් තියෙනවා අහන්න. උඹ එනවාද අපිට උගන්න? ඈ මම නේද කියන්නේ? මම ධර්මාචාර්ය ඔක්කොම කරලා ඉන්නේ කියලා. කියන්නේ නැද්ද? ඈ වෙලා නැද්ද? ආ ඒක බාණ්ඩුක ඊය අතින්නේ. පස්සේ අහනවා කොහොමද තලගොයි පැටි අල්ලන්නේ කිව්වා. පොඩි නම ඒකට තුඹසේ අර සිදුරු පහ වහන්න ඕනි. සිදුරු පහක් වහලා තලගොයි පැටිය රිංගපු සිදුරු ඉතුරු කරන්න ඕනි. ඉතින් ඒකනේ කිව්වා. කවුද කියන්නේ? පොඩි ස්වර්ණාසන. ඔබ වහන්සේ ඉතින් ඇස කන නාහින් ගොඩක් අරමුණු ගන්නවා නම් ඉතින් කොහෙද හිත එකඟ වෙන්නේ කිව්වා. දැන් බුදුරජාන් වහන්සේ කියපේවත් හොඳටම දෝංකාර දෙනවා නේද හිතේ කිව්වා. ඒ කණින් අහපුවානේ දැන්. එකඟ වෙන්නේ නැහැ. ආ දැන් ඔබ වහන්සේ මොකද කරන්න උනේ? තලගුයි පැටියා රිංගපු සිදුර විතරයි ඉතුරු. ඒක හාරන්න උනේ නේ. දැන් කියන නායක සන්නත් කියන්නේ දැන් ඒක හාරලා හාරලා ගියද්දි තලගුයි පැටිය ඔන්න හවුගෙන ඇදලා ගන්න ඕනේ කිව්වා. ඒතර පොඩි සන්නත් ආ ඒකනි කියන්නේ කිව්වා. ආ නී වගේ තමයි කිව්වා. ඇස කන නාහි දිවකය වහ ගන්නට. දැන් හොඳට හිත දිහා බලන්න කිව්වා. හිත ඇතුලේ කැකෑරෙන දේවල් බලන්න කිව්වා. දැන් ඔව දුරු කරන්න ඇති පොඩි නම ඇති කිව්වා. ඔය ඇති පොඩි නම කිව්වා. පුදුමයිනි. අපිට නම් ඔහොම එකක් කිව්ව මේ සරල වැඩි නැද්ද? අපිට ටිකක් එහෙම නේද කියන්නේ. ආ බාණ්ඩනි. පස්සේ මොකද කරේ? එහෙම බණ භාවනා කරද්දී බුදුරජාණන් වහන්සේ 이르දීන් ධර්ම කරුණු කීපයක් කිව්වා. රහත්තුලා. එහෙමනම් අපිට පැහැදිලි පින්වතුනි, මේ සිතයි අල්ල ගන්න ඕනේ. මොකක්ද අල්ල ගන්න ඕනේ? සිත. මේ ඉන්ද්‍රියන් සංවරය කරමින් සීලයක පිහිටලා කොහෙටද අපි ඉලක්ක වෙන්නේ? සිත. සිතේ තමයි මේ කෙලෙස් ඔක්කොම පිරලා තියෙන්නේ. ඒ හින්දා මොකද වෙන්නේ? ප්‍රශ්න ඔක්කොම උපදිනවා. මේ කෙලෙස් නිසා පින්නෝතුනි අපිට සිදුවෙන දේවල් හිතා ගන්න බෑ. ඇත්තද බොරුද? ඇත්ත. මේවා හින්දා තමයි දහ දුක අපිට ඉපදින්නේ. දැන් ඔබට කියන්න එක තැනක කියනවා බුදුරජාණන් වහන්සේ, මේ බලන්න මේ රාග ద్వේස මෝහ කෙලෙස් එක තෘෂ්ණාව තියේදී තමයි මේ කෙලෙස් මුල් තියෙන්නේ. කෙලෙස් මුල් ඇසුරු කරගෙන තමයි කෙලෙස් නිමිති උපදින්නේ. එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔන්න ඉන්නවා, ඔන්න තියෙන ඝෝර විසක් තියෙන. මොනවද තියෙන්නේ? ඝෝර විසක්. මොනවද තියෙන්නේ? ඝෝර විස. මෙන්න මේ ඝෝර විස කෙනෙකුගේ ඇඟට ඇතුල් වෙනවා. මොනවද වෙන්නේ? ඝෝර විස කෙනෙකුගේ ඇඟට ඇතුල් වෙච්ච ගම ඒ විස මොකද කරන්නේ? ඉක්මනට ඇඟ පුරා දුවල ඉදිමෙනවා, නිල් වෙනවා, ඇස් ඉදිමෙනවා, මේ අර ඇලර්ජික් වෙලා මොකද වෙන්නේ? හොඳටම අමාරු. හැබැයි මේ ඝෝර විස ගොඩාක් කල් එයාගේ ඇඟේ නිදන්ගත වෙලා තියෙන්නේ නැහැ. තේරුණාද කියන එක? තව ඝෝර විසක් තියෙනවා. මේ ඝෝර විස මොකද වුනේ? මෙයාගේ ඇඟට ඇතුල් වෙද්දී එකපාර ඉදිමිලා තැම්බිලා මුකුත් වෙන්නේ නැහැ. හැබැයි ඒ විස ඇතුලේ තියෙනවා. අවුරුදු ගණන් මොකද වෙන්නේ? ඒ විස ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා. දැන් කීයේද? දෙන්නයි. තව ගුහර විසක් තියෙනවා ඇඟුල් ඇතුලට එද්දිත් ඉක්මනට ඇඟ පුරා දුවලා මොකද වෙන්නේ? ඉදිමිලා නිල් වෙලා හොඳටම අමාරු වෙනවා. ඒ වගේම තමයි ඒ ගොහොර විස ගොඩාක් කල් ඇඟේ තිබිලා ප්‍රතික්‍රියා කරනවා අවුරුදු ගණන්. තව ගොහොර විසක් තියෙනවා මේක ඇතුළු වුණා කියලා මෙයා ඉදිමෙන්නේ මුකුත් වෙන්නේ නැහැ. ගොඩක් කල් තියෙන්නෙත් නැහැ කිව්වා. බුදුරජාන් වහන්සේ මේ ගොහොර විසේ උපමාවෙන් පුද්ගලයෝ හතර දිනක් ලෝකෙ පෙන්නනවා. ඒ මොකක්ද? පළවෙනි ගොහර විස මොකද්ද? ඇතුළු වුණ ගම ඉදිමිල නිල් වෙලා ඉක්මනට ප්‍රතික්‍රියා කළා. හැබැයි කල් තිබුණේ නැහැ. ඒ මොකද්ද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුද්ගලෙක් ඉන්නවා. මෙයා නිතර කිපෙනවා. කොහොම කෙනෙක්ද? ඇස කණින් ඉන අරමුණ දැක්ක අහපු දේත් එක මොකද වෙන්නේ? ඇවුස්සුනා. වාව ගන්න බෑ. සැර වචන එළියට එනවා. ගස්සල දාලා යනවා. ඊට පස්සේ නලල රැලි ගන්නෝ ගන්නවා. ඇස් දෙක පොඩි කරලා බලනවා. විස ක්‍රියාත්මකයි. අන්න ගෝර විසාව. හැබැයි පින්වතුනි, ඒවෙලෙට විතර. එයා තියාගන්නේ නෑ. දවසත් දෙකක්වත් තියාගන්නේ නෑ. එහෙම අය නැද්ද? එහෙම කියලා සමහර අය ලකුණු දාගන්න මට ඒවෙලෙට විතරනි. ඒකත් හොඳ එකක් නෙවෙයි, ඒකෙත් විපාක තියෙනවා. එතන මේ ද්වේෂය කියන එක ක්‍රියාත්මක වෙන විදිහක් ලෝකේ මිනිස්සුන් තුළ. ඊළඟට ගොහොර විස ඇතුල් වෙනවා. ඇතුල් වුණාට මොකද උනේ? ලොකු ප්‍රතික්‍රියාවක් නෑ, මුකුත් නෑ. හැබැයි කල් පවතින. ඒ කිව්වේ මොකද්ද? එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කෙනෙක් කිනො ලේසියෙන් කේන්ති ගන්නෙ. ඇවිස්සෙන්නෙත් නෑ. සමහර අය කියන අනේ මෙයාට නම් තරහක් යන්නෙම නෑ කියලා. හැබැයි මෙයාට ඉඳලා ඉඳලා මොනවා හරි දිගින් දිගට වෙලා මේක හිතට යනවා. ගියොත් මොකද වෙන්නේ? මැරෙනකන් අත්හරින්නේ. එහෙමයි නැද්ද? ඈ මම ලේසියෙන් තරහ ගන්න, හැබැයි තරහ ගත්තොත් කියන්නේ නැද්ද සමහර? ඈ ඒකත් හොඳ නෑ. ලකුණු දාගන්න එපා ඒවට. එතකොට සමහර අය තුල තියෙනවා ඒ ස්වභාවය. මේ කෙනෙක් ඊළඟ එක්කෙනා මොකද? තරහින දෙයක් කෙනා ඇඟ පුරා ඉදීමින තරහ අරගෙන කේන්ති අරගෙන ඉක්මනින් කටයුතු කරන වගේම කල් තියෙන බොහෝ කාලයක් මේ අය ලෝකේ නේද ඉන්නවා. තවත් කෙනෙක් ඉන්නවා, මෙයාටත් මොකද වෙන්නේ? තරහ ඇවිස්සින ගොඩක් දේවල් එනවා, තරහ ගන්නෙම නෑ. තරහ ගන්නෙම නෑ. ඒ වගේම තමයි ඒ තරහ එයාගේ ජීවිතේ රැඳිලා තියෙන්නේත් නෑ. දැන් අපේ ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ ස්වාමීන් වහන්සේගේ තාත්තා ඔය කලබල තියෙන කාලවල වල මේ තාත්තා දේශපාලනය කරන්නට ඇති. මොකද උනේ? ගහක ගැට ගහ නැ බෙඩි තියලා මැරුවා. මේ ස්වාමීන් වහන්සේ දන්නවා තාත්තව මරපු අය. මැරුවා කියලා දැනගත්තාම පන්සලට ගිහී එතන වැඩි හිටියේ. ඉතින් ගෙදරින් එක්කන් ආවා. හොඳට ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් ඔක්කොම කටිතු ඉවරුනම එක පාරක් තියෙන, ඒ පාරේ අම්මා යන්න එපා කියන. ඒ මරපු අය ඒ පාරේ තමයි ඉන්නේ. මම හිට ඊයේ පෙරේදා ගියා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බයිසිකලේ යද්දි අර පිරිස හම්බෙනවා තාත්තව මරපු. මට මේ ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමීන් වහන්සේ මට තරහක් කවදාවත් එයාලා ගැන ආවේ නෑ. මට හිතුනේ එයාලා මාත් එක්ක hina වෙනවනะ කියලා හිතුනම් මිස මට එයාලා ගැන වෛරයක් තරහක් ආවේ නෑ කිව්වා. ආ ලේසියෙන් විස ඇතුළු වෙන්නෙත් නෑ, තියෙන්නෙත් නෑ, උපතින් ආපු එකක්. එහෙමයි ඉන්නෝ. තව අපේ ස්වාමීන් වහන්සේ නමක් හිටියා. එයා පොඩි කාලේ චූටි දරුවා, වයස අවුරුදු 8ක 9ක 10ක. ඒ දීපල ප්‍රශ්නෙකට තාත්තව ගහේ ගැට ගහලා දැන් අම්මා මෙහෙම ඉන්නවා. පොඩි එක්ක නම එයා පොඩි එක්ක නම මෙහෙම ලං කරගෙන අම්මා ගාවට. අර තාත්තව ගහේ ගැට ගහලා මෙයාට පේන වහපෝල තාත්තව මැරුවේ. මෙයා එදා හිතේ තියාගත්ත මල් ලොකු වෙලා උඹලා එකෙක්වත් ඉතුරු කරන්නේ නෑ, පලි ගන්නවා. ඔහොම හිටියා. නෑදෑයෝ ඉක්මනට මොකද කරේ? ඔය කොච්චි කඩේ ප්‍රදේශෙ හිටියේ, ඒ පැත්තට එක්කගෙන ආවා. පස්සේ කාලෙක මේ ධර්මය හම්බුණා බුදුරජාණන් වහන්සේගේ. මහණ වුණා, අර වෛරය අත්හැරියා. පුදුමයි මේ ධර්මයෙන් ලැබෙන පිහිට පිළිබඳ. ඔබ හිතන්නේ එහෙම නොවුනත් අපිටත් නැද්ද ආරවුල්? තියෙනවා. කොහෙද ඉපදින්නේ? සිතේ ඉපදින්නේ. සිතේ ඉපදුනේ ඇයි? ඇස කන නාහි දිවකයත් එක්ක හිතේ සම්බන්ධය තිබ්බ නිසා. ඕයෙන් ගිනි කන්දර අපේ හිතේ උපදින්නේ නැද්ද? උපදිනවා. ඇයි අපිට ඉපදුනේ? අපි සිත ගැන අපි අවධානය යොමු නොකළ නිසා. කය ගැන යොමු කළා. යොමු කළේ නැත්තේ සිත ගැන. පින්වතුනි, ද්වේෂය නිසා, එතකොට රාගය නිසා. අර මං කිවි දුවක් ඔළුව බිත්තිය ගහගෙන ආවා කියලා රාගය. තව මෝහි නිසා උපදිනවා. දැන් බලන්න මේ ගිහි වේවා පැවිදි වේවා මේ හැම ලෝකයක් තුළම කෙලෙස් තියෙනවා. සතිපට්ඨානින් සිහියෙන් තමයි මේ හිත දිහා අඳුන ගන්නට තියෙන්නේ. සමහර දේවල් ක්‍රියාත්මක වෙන්නේ කරුණාව මෛත්‍රිය වගේ. නමුත් කෙලිස් තියෙන බැරි දෙහෙම තියෙන්න පුළුවන්. මම කියන්නම් සිද්ධියක්, මට මතකයි අපේ ඥාන විජේ ස්වාමීන් මමයි තව විදුර කියලා ස්වාමීන් වහන්සේ නමක් අපි තුන්නම්. ධ්‍රෝණියක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ඒ චෛත්‍ය රාජනන් වහන්සේ වන්දනා කළා. අපිරෑ 9:10 වෙනකන් ඉඳලා දැන් අපිට යන්න තැනන්නේ. අපි ඇහුවා ඊළඟ හිටපු කෙනෙකුගෙන් එක්තරා සම්මන්ත්‍රණයක් අපිට පොඩි සාමාන්‍ය තරුණ හාමුදුරු කෙනෙක් හිටියා. ඇහුවා අපිට වැඩිින්ට ඉඩ දෙන්න පුළුවන්ද? අපි අසබලස අයිඩෙන්ටිටි පෙන්නු. නෑ නෑ මෙහි ඉඩ දෙන්නේ කරුණාකරලා යන්න කියලා ගේට්ටු ඇහුවා. දැන් මොකද වුනේ? මේ කොළඹ පැත්තේ එක මෑණි කෙනෙක් ඇතුළු පිරිසක් ආවා. එතෙන්ටම ඇවිල්ලා හාමුදුරන්ට වැඳලා කිව්වා අපි ඉස්සන අපි කොළඹින් මෙන්න මෙහි මාසවල් පිරිස අපි හාමුදුරන් අපිට ටිකක් වන්දනා කරන් හවස මේ රැවරුවේ මෙතන ඉන්න අපෝ දෙන්නන්න ඕන කිව්වා. මීට කලින් පිරිසක් අපි යව්වා කිව්වා. දැන් ඒ පිරිස හිටියා. පස්සේ මොකද වුනේ? අපි ගියා අභයගිරියට. ජේතවනාරාම. දැන් දෙපට සිවුර එලෝ එලා ගත්තා. හෙන්න සීතලයි. මැක්කෝ එහෙන් දූවිල්ල එහෙන් උලඟ එහෙන් ඔළුවේ ඉඳන් වහගත්ත සිවුරු වලින් ඉතින් පහුවදා උදේ වෙනකන් අපි 3-9 සැතපිලා පහුවදා උදේ නැගිටිද්දී සිවුරුත් එක්ක තෙතයි අර පින්නට කණිත් එක්ක මැක්කෝ වගේ මට ඉවුනි දෙවුනි ඉතින් නැගිටලා ආවා. මේ ඔක්කොම මොනවද පින්නතුනි? ලෝකේ අපි ඔක්කොම මැරිනවා. මොනව බෙදා ගන්නද? මොන වර්ගද? මේ ඔක්කොම උනේ සිත නිසා. සිත අනාත්ම ඉරිසියාව මේ විවිධ දේවල් ඉපදුනේ මේ සිතේ. පින්නතුනි මෙන්න මේ සිතක් එක්ක ගමනක් ගියොත් අපි කොහේ නතර වෙයිද දන්නේ. ආන්නී නිසයි පින්නතුනි අපි අපිව රැක ගන්න උනේ. අත්ත දීපා අත්ත සරණ අනඤ්‍ය සරණ. තමාව දූපත කරගන්න තමාව සරණ කරන වෙන සරණක් නැහැ. තමන්ව රැක ගන්න උනේ කවුද? තමන්. කවුරුත් එනවද? කවුරුත් නෑ පිළිවෙත. ඉතින් අපි නම් එවෙලේ කිසි අමනාපයක් ඇති කරගත්තේ නෑ. ඉතින් අපි හිතුවා සුවපත් වෙව කියලා. අපිට ආවත් අපි හොඳට සලකනවා. ඉන්න තැන ඔක්කොම පහසුකම් එහෙම ඇවිච්ච අවස්ථා තියෙන අපි හොඳට සලකලා හොඳට වැඳලා කළේ යවනවා. එතකොට අපි මොකද කරන්න ඕනේ? මේක තමයි පින්නතුනි අපි තේරුම් ගන්න ඕන අනාත්ම වූ සිතක පැවැත්ම. කෙලස් වලින් මේ සිත පිරීලා තියෙනවා. කෙලස් නිලමැස්සන්ගේ මේ සිත පිරිලා අපි හැමදිනා තුළම වුවා තියෙනවා. අපි මොකද කරන්න ඕනේ? ධර්මයෙන් පිට හදා ගන්න ඕනේ. ඒතර මෙන්න මේ කෙලස් අපිට දුරු කරගන්න විදිහට සිත අවබෝධ කරගන්න බැරිව ගියේ ඇයි අපිට? අපිට අවශ්‍ය වීරිය නැති වුන නිසා. ඇදලා ගන්න ඕනේ මොකක්ද අපි? ඇසද කනද නාහිද දිවද කයද මොකද්ද? සිත. මොකද්ද ඇදලා ගන්න ඕනේ? සිත. සිත තමයි ලෝකෙට ඇලිලා මෙච්චර අපිරිසිදු වෙලා තිබුණේ. මේ දේශනාව හරි ලස්සනයි. ටිකක් තේරුම් ගත යුතු චූටි තැන් ටිකක් තියෙනවා. ඒක හිමින් අවධානෙන් අහන් හිටියොත් විතරයි වැටහෙන්නේ. මොකක්ද? චත්තාරිමානි භික්ඛවේ පධානානි. ප්‍රධාන කීයක් තියෙනවද? හතරක්. කීයක් තියෙනවද? හතර. මේ කෙලෙස් දුරු කිරීම පිණිස අපි ගන්න වීරියනේ. කතමානි චත්තාරි. ඒ හතර මොකක්ද? ඒ හතර මොකක්ද? පළවෙනි එක මතක තියාගන්න. සංවර ප්‍රධානය. මොකක්ද සංවර ප්‍රධාන? ඒ කියන්නේ සංවර වීමෙන් තමයි ඒකින් වැළකීලා නිදහස් වෙන්නේ. තින් දුරු කරගන්න. තින් කොහොම කරලාද? සංවර වෙලා. ඒකට අපි දැනගන්න ඕනේ මේ සංවර වෙන්න ඕනේ කොයි වගේ වටද කියලා. නැත්තම් බෑනේ. නේ? ඊළඟ එක තමයි පහන ප්‍රධානං. ඒ කියන්නේ ප්‍රහාණය කිරීමෙන් දුරු කළ යුතු දේවල් තියෙනවා. තව කෙලිස් જાතියක්. තව එකක් තියෙනවා. භාවන ප්‍රධාන. මොකද්ද? ආ භාවනාවෙන් දියුණු කරගත යුතු දියක් තියෙනවා. ඊළඟ එක තමයි අනුරක්ෂණ ප්‍රධානං. ඒ කියන්නේ ඒක ඇවිල්ලා ඒ තියෙන කුසල් ධාමාදී දියක් විනාශ නොවි දිගට පවත්ව ගන්න විදිහට කටයුතු කිරීමක් ගැන ඒ කියන්නේ. දැන් කීයක් කිව්වද කියන්න බලන්න. පළවෙනි එක සංවර ප්‍රධාන. ඊළඟ එක පහන ප්‍රධාන. ඊට පස්සේ භාවනා ප්‍රධාන. ඊට පස්සේ අනුරක්ෂණ ප්‍රධාන. කීයක් කිව්වද? හතර. එතකොට දැන් අපි ඉගෙන ගමු මේ මොකක්ද මේ කියා දෙන්නේ. මොනවද අපි ඉගෙන ගන්නේ? මේ මොනවද මේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දුන්නේ කියලා. දැන් භාණ්ඩ මේ හතර යෙදෙන්නේ එක්තරා විදිහකට. කොහොමද යෙදෙන්නේ? එක්තරා විදිහකට. දැන් ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා සතර ඉර්ධිපාල අහලා තියෙනව නේද? ඈ එතකොට දැන් ඉර්ධිපාද කිව්වහම දැන් ඉර්ධි කියන්නේ මොනවද? අහසින් යන එක, ජලයේ සක්මන් කරන එක, පොළවේ කිමිදලා වෙන තැනකින්වත් වීම, ඉරහඳ ස්පර්ශ කිරීම, ඊට පස්සේ එක්කෙනෙක් වෙලා ඉඳලා බොහෝ අය වගේ ඉන්න එක, බොහෝ අය වෙලා එක්කෙනෙක් වගේ පෙනී ඉන්න එක, අන්සි දකින්න එක, පෙර ජීවිත, මේ ඔක්කොම මොකක්ද? ඉර්ධිමේ යම් හැකියානි. එතකොට මේ ලෝකේ යම් කෙනෙක් අතීතයේ මේව ඉපදවල තියෙනවනම් අනාගතයේ යම් කෙනෙක් උපද්දවල තියෙනුන වර්තමානයේ යම් කෙනෙක් ඉපැද්දවනම් කොහොමද උපදවන්නේ? සතර ඉර්ධිපාදයන්ගෙන් කියලා. අපි අහලා තියෙන ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා. නේද? ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං කියලා කියන්නේ. ඡන්ද සමාධි කියන්නේ කැමැත්ත. කැමැත්ත මුල් කරගෙන උපදිච්ච සමාධි. ඒක ඒ කැමැත්ත තමයි එතන බලවත්. ඒකින්ද කියන ඡන්ද සමාධි. ප්‍රධාන සංඛාර කියන්නේ දැන් මෙතන ප්‍රධාන වචනේ එතනත් කියවෙනවා නේ. එතකොට මේ ප්‍රධාන සංඛාර කියලා කියන්නේ අර යාගේ අර අකුසල් දුරු කරලා කුසලයේ වැඩි වීම කියන ඒ අත්තරින් නැතුව වීරිය තියාගන්න. ඒ විදියට යා සමත විදර්ශනා වඩලා. ඒ 이르දිපාදයේ වඩලා. එතකොට මොකද කරලා තියෙන්නේ? ඒ විදියට තමයි හිත නික්ලේසි කරලා තියෙන්නේ. රාග ద్వේස මොහොනේ හිත මුදු වෙලා තියෙන්නේ. එතකොට යම් කෙනෙක් අතීත වර්තමාන අනාගතේ දුකශේ කළා නම් එයත් කොහොමද කරලා තියෙන්නේ? සතර 이르දිපාද තුල. එතකොට මේ දෙයත් මෙතෙන්ට සම්බන්ධද නැද්ද? සම්බන්ධ. දැන් මම ඔබට ඒව හිමින් සැරේ චුට්ට චුට්ට කියා දෙන්න. දැන් ඔබ යන ගමනේ දැන් එතකොට ඊ ඉර්ධිපාද දියුණු කරලානේ සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් වෙන්න තියෙන්නේ. බලන්න පින්වතුනි ඔබ ටිකක් හිතලා බලලා මේ ඔක්කොම සිත සිතේ තියෙන කෙලෙස් ඇස කන ඔස්සේව සිද්ධ වෙන විදි ඒව දුරු කරන් ඊට පස්සේ කළ යුතු දේවල් එහෙම නෙමෙයිද විස්තර වෙන්නේ. ඔව්ද නැද්ද? ආනි මේ ජීවිතේ දකින්න පුළුවන් සම්දිටිකයි. අනිත් ඔක්කොම මොකද? උහුම වෙයි, මරුණට පස්සේ මෙන්න මෙහිම වෙයි ඔච්චරනේ. නමුත් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සම්දිටිකුනේ ওই හින්දා. ඔන්න පළවෙනි එක. මේක යෙදෙන විදිය හොඳට අඳුනගන්න. මේව දන්නේ නැතුව අපි කොහොමද පින්වතුනි ජීවිතය දියුණු කරන්නේ? කොහොමද දියුණු කරන්නේ? හොඳට අහගන්න. කතමංච භික්ඛවේ සංවරප්පදාන මොකද්ද මහණෙනි? මේ සංවර වීමෙන් අර දුරුකල යුතු දේවල් මොකද්ද කියනවා. දැන් මෙතන කියන්නේ සංවර වීමනේ. ඊට පස්සේ කියන්නේ ප්‍රහාණි. මෙතන කියන්නේ සංවර වීම. මේ බාන විශේෂ වචන ටික ඔන්න විස්තර කරනවා සංවරප්පදාන. ඉද භික්ඛවේ භික්ඛු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය. ආන විශේෂත්වය මොකද්ද? අනුප්පන්නානම් කිව්වේ නූපන් මොනවද? පාපකානම් අකුසලානම් ධම්මානම්. එහෙනම් අපිට එක විදියක් පැහැදිලි. සංවර කිරීමෙන් දුරු කළ යුතුයි කියලා පණවන්නේ වීරිය කරලා සංවර වීමෙන් මොකද්ද? අනුප්පන්නාන ඉපදිලා නැති දෙයක් තියෙනවා. එහෙනම් මේ කෙලස් ගැටින් මේ ප්‍රශ්නේ අපිට තාම නැහැ. ඇවිල්ලත් තාම ඇවිල්ලා නැහැ. එහෙම හේකුත් දුරු කිරීමක් තියෙනවා. අනුප්පන්නානම් ඊට පස්සේ පාපකානම් අකුසලානම්. ඒක මොනවටයි තිකද්ද? පිනටයි තිකද්ද? පවටයි තිකද්ද? කුසල්ද අකුසල්? අකුසලීට අයිති එකක් ගැනයි කතා කරන්නේ සංවර වීම ගැන කියද්දී. මේ එක එකට වෙන වෙන ක්‍රමයක් තියෙන. ඒකයි මම කිව්ව හොඳට අහගන්න අල්ලගන්න කියලා. එතකොට මේ නූපන්න පාපී අකුසලයන් තියෙනවා. අන්නේ අකුසලේ අනුපාදා. ඒ කියන්නේ උපදවන්න දෙන්නේ නැතුව ඉන්නලා මොකද යා මොකද්ද කරන්නේ? දැන් ඉඳන් චන්දං ජනීති. මොනවද කරන්න ඕනේ? කැමැත්ත ජනනීය කරගන්න ඕනේ. එහෙම කරන් දින්නේ අනාගතයේ මෙව්වයි මෙහෙම වෙන්න ඕනේ. එහෙමද? ඈ ආ චන්දං ජනීති වායමති. මොකද කරන්න ඕනේ? විරියං ආරභති අවීරිය පටන් ගන්න චිත්තං පග්ගන් හාති පදහති. සිත මොකද කරගන්න උනේ? හොද්දට දැඩි කරගන්න උනේ. ඉදං වොච්චති භික්කවේ සංවර ප්‍රධාන. මේට තමයි මහන්නි සංවර ප්‍රධානේ කියන්නේ. හරි ලස්සනයි. මේ මොකක්ද මේ කිව්වේ? දැන් ඔබ බලන්න, ඔබ හිතන්නේ මෙහෙම සරලව හිතන්නේ, දැන් ඕගොල්ලෝ මහාන වෙලා දින්නේ නෑ, ගිහි නේද? හරි. ඒතර මහාන ජීවිතයක උපදින්න පුළුවන් කෙලෙස් ඔබට ඉපදිලාද? දැන් මෙතන උපාසිකා පිරිස් වැඩිපුර වෙන්නේ. දැන් ඕගොල්ලෝ මෙහෙණින් වහන්සේලා වෙලාද? නෑ. හරි. ඒතකොට මෙහෙණින් වහන්සේ නමකට තියෙන අර්බුද ප්‍රශ්න ඕගොල්ලන්ට තියෙනවද සමහර විට? නෑ. ඒතර අනාගතයේ මෙහෙණින් වහන්සේලා හො පැවිදි වුණොත් ඒව උපදින්න බැරිද? පුළුව මොනවද? සිවුරු ගැන ආසාව, පාත්‍රයට තියෙන කැමැත්ත, කුටියට තියෙන කැමැත්ත, දායකකාරකරි කැමැත්ත. එහෙන් බැරිද උපදින්න? පුළුව. ඒව දැන් ඉපදිලාද? නෑ. ඔබගේ පෞද්ගලික ජීවිතයට අදාළව මෙහෙම හිතන්න, ඔබට උපදින්න තියෙන දැන් මේ ආයතනින, මේ ආයතනින් අයිල්ල වෙන ආයතනයකට යන්න ඉන්න. තාම එතන තරහකාරය හැදිලා නෑ. අදිෂ්ඨානේ මොකද? මෙතන නම් හිටියා ප්‍රශ්න ඔක්කොම හදාගත්තා. අරහෙට ගිහිලා නම් කටපරවීසම් කරගන්න. අපි හිතනවා එහෙම. දැන් ඉතින්ට යනවා. ගියාම අපිට මොකද වෙන්නේ? ඇසින් කනින් දකින්න කරන ඒවත් එක ඉවසන් ඉන්නේ බෑ. අපිට එතන ඇති වෙන්න බැරිද තනතුරු ආදී බොහෝ දීත්‍තික විවිධ කෙලිස්? පුළුවන්ද බැරිද? අන්න උපදී. එතකොට අද ඉපදිලාද? නෑ. කවද්ද උපදින්න තියෙන්නේ? අනාගතේ. එතකොට අනාගතේ උපදින්න තියෙන දේ ඒක උපදින්නේ නැති වෙන විදිහට දැන් කටයුතු කරන්නේ කොහොමද? සංවර වෙලා. කොහොමද? සංවර වෙලා. ඒ හිතාගත්තේ අපි කට ප්‍රවේසම් කරගන්න. මෙහිදි මෙහෙම මෙහෙම වුණා, අර යටි එහෙම කිව්වා, ඕකෙන් තමයි ඇවිලුනේ. ඉහිදී මං මෙහෙම කියද්දි මෙහෙම ඉන්නවා. ඊතා ප්‍රියමනාප ස්වරූපින් වාසය කරනවා. හොඳයි, දැන් මොකද්ද මේ ප්ලෑන් අඳින්නේ? අවුලක් නැතිව ඉන්නේ. බොස් මොනවා හරි කිව්වොත් එකපාර මුකුත් ඊට වැඩි කියන්න යන්නේ, එහෙමයි එහෙමයි කියලා මෙහෙම කටයුතු කරනවා. ඊ මොකද්ද? ඒ වගේ පින්වතුනි අපිට තියෙනවා කියනවා සාස්තුන් වහන්සේ. නූපන්න පාපී අකුසල්. මේ කියන්නේ අකුසල් පැත්ත. කුසල් නෙවෙයි. මොනවද? අකුසල් පැත්තක් ගැන මේ සංවර වීමේ. එතකොට එයාට බැරිද වෙන ගමකට, වෙන තැනකට, වෙන ආරණ්‍යයකට කොහෙරි හරි යද්දී ඒ භික්ෂුවගේ තුල උපදින්න බැරිද? මේ ඒ වගේ දේවල් බැරිද? විවිධ පැති තියෙන්න පුළුවන්. මෙහිදී ආහාර ප්‍රශ්නයක් නේ, ඔක්කොම ලැබෙනවා. හැබැයි දුෂ්කර ආරණ්‍යයකට යනවා. එතකොට මොකද වෙන්නේ? අපි එක ස්වාමීන් නමක් කැලේ ඉද්දි ඒ ස්වාමීන් වහන්සේ අවුරුද්දම හම්බුනේ බතුයි පොළුයි ලුණු ටිකක්. මුළු අවුරුද්දෙම ස්වාමීන් වහන්සේ වැළඳුවේ ටික. ඒ ස්වාමීන් වහන්සේ අපි ස්වාමීන් වහන්සේම කැලේ ඉන්න විදිහ විදිහට අපි අසපුට එනවා. ඒතකොට ඒ ස්වාමීන් වහන්සේ එහෙම වැඩිදි සමහර ස්වාමීන් වහන්සේලා පැහැදීම තිබුණා. අන්තිමට මේ ස්වාමීන් වහන්සේ කැලින් වඩින දවසේ ගමේ අය එක්කෝම එකතු කරලා පොඩි දහම් කරුණු ටිකක් කිව්වා. දානියක් දෙන්නේ මෙහෙම කටයුතු කරන්නේ කොහොමද? අනාගතයේ වඩින ස්වාමීන් වහන්සේ නමකට එසේ නොවේවා කියන අදහස. පස්සේ මොකද වුනේ? එහෙම කියලා ඒ ගම ඒ ස්වාමීන් වහන්සේ අත්තරේ බණ කිව්ව දාම අත්තරලා ගියා. ඉතින් මොකද වුනේ? ඇතුලේ එක එකයි ඉන්න හොඳ සත්පුරුසයි ඉන්න. ඉතින් ඒ නායක හාමුදුරුවෝ කෙනෙක් කියන වෙන ආරණ්‍යක හරි සත්පුරුසයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ගැන හරි පැහැදීමක් තිබුණා. කෙනෙක් කියලක ඕන්න බණ කියන්න පටන් ගත්තා. අහපෝ මෙන්න මෙහෙම පටන් ගත්තා වැඩසටහන් ඕන්න පටන් අරන් ඔක්කොම කියලා කිව්වා. කවුද? අසවල් අසවල්. එහෙම වෙන්න බෑ හාමුදුරු. කතා කරලා ඇහුවා. එතකොට කිව්වා අවුරුද්දම හාමුදුරනි හම්බුනේ බත්, එහෙම නැත්නම් ලුණු මිරිස් චුට්ට, එහෙම නැත්නම් පොලුයි ගොඩක් වෙලාවට හම්බුනේ. සමහර බත් විතරයි ලුණු ඉහන් වැළඳුවේ. අවුරුද්ද මෙහෙමයි මම වැඩි හිටියේ. නමුත් යන දවසේ මම මිනිස්සුන්ට පිනක් කරගන්න විදිය කිව්වා මේ සංඝය ඇසුරු කරගෙන. එදායින් පස්සේ මම එහි හිටියේ නෑ කිව්වා. ඒ ප්‍රදේශයේ කුටි අත්හැරලා මම වෙන පැත්තකට ගියා. අවුරුද්දින් අවුරුද්ද යනවා. කිව්වා ඇයි මේවා කළේ කිව්වා අර හාමුදුරුවන්ට. භික්ෂු ජීවිතයක් නේද කිව්වා. ඇයි ඔය පව් පුරව ගන්න කිව්වා. එතකොට තේරුම් ගන්න මේ මොකද්ද? එතකොට ගමින් ගමටිය දී ස්වාමීන් වහන්සේ පොළොවි සම්බෝලේ හම්බෙද්දි හිත රැක්කා. තව කෙනෙකුට හම්බෙද්දි මොකද වෙන්නේ? අප්පා අප ආපු ගමන අපරාදී. මෙහෙම හිටියනම් ෂෝ මේ මිනිස්සු දානියක්වත් දෙන්න දන්නේ නැහැ නේ. වෙන්න බැරිද? ආහාර ප්‍රත්‍යින් උපදී නූපන්න දෙයක්. අන්නේ නූපන්න අකුසලී දුරු කරන්න තියෙන කොහොමද? සංවර වෙලා. හරි ලස්සනනේ. එහෙනම් ඒකෙන් උපදින කෙලෙස් ටික මොකද වෙන්නේ? සංවර වුණ ගමන්. ඒ ප්‍රශ්නේ ඇති වෙන ආරවුල් ප්‍රශ්න ඔක්කොම නෑ. ඒකෙන් උපදින දුක අන්න නෑ. ගින්දර උන්න නෑ. මේ බලන්න සිත රකින්න ලස්සන කියන විදිය. ඒ මොකද්ද? සංවර ප්‍රධානයි. දැන් තේරුණා නේද? සංවර වීමෙන් දුරු කළ යුතු ඒ අකුසලේ. තේරුණාද නැද්ද? ඈ හරි. දැන් එතකොට ඒකට තමයි යා මොකද්ද? චන්දං ජනේති, කැමැත්ත උපදව ගන්න ඕනේ. වායමති වීරිය පටන් ගන්න ඕනේ. වීරියන් ආරභති, චිත්තම් සිත දැඩි කර ගන්න ඕනේ. ඒක එකක්. ඊළඟ එක ඊළඟ එක තමයි කතමංච බික්කවේ පහන ප්‍රධාන. ඒ කිවි ප්‍රහාණය කිරීමෙන් දුරුකල යුතු අකුසල් මොනවද? දැන් අරක ඇවිල්ලා විශේෂත්වයක් තියෙනවා. මොකද? අනුප්පන්නාන පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය. එහෙමයි විස්තර කරන්නේ. දැන් මේක වෙනස්. දැන් දැක්කනේ ඒව ඒ දෙයට පාවිච්චි කරන වචනේ මොකද? වෙනස්. දැන් කොහොමද කියන්නේ? කතමංච බික්කවේ පහන ප්‍රධාන. ඔන්න දේශනා කරන බුදුරයන ඉද බික්කවේ බික්ක උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය. මේකේ වෙනස්. ඒ මොකද්ද? බාණ්ඩ වෙනස තේරුම් ගත්ත අය කියන්නේ බලන්න. ආ ඉස්සල් එක. ඉස්සල් එක මොකද්ද? අනුප්පන්නාන. මේක ආ දැන් තියෙනවා. මොනවද දැන් තියෙන්නේ? අපිට එදිනෙදා ගැටලු තියෙනවා. සරල දෙයක් ඔබට කියන්න. මෙහෙම හිතන්න. ගෙදර යනවා. ළමයි එනවා ඉස්කෝලේ යන්න. බත් එක බෙදලා දෙනවා. දැන් අම්මා බොහොම මහන්සිලු වියපු එක බෙදලා දුන්නා. ළමයි ටික මොකද කරන්නේ? තලු මරමර කෑවා. ඉතින් අම්මා බොහොම ආදරෙන් බලන් ඉන්නේ. ඉතින් මේ බඩකින් ආපු ළමයි ටික උයලා දීපු චුට්ට. ඉතින් කෑව බඩ පුරවගෙන. ඉතින් ළමයි සෙල්ලම් කරන. ඉතින් කැමතිනේ. කොළුවෝ ටික මොකද කරන්නේ? කෑව පිඟාන හොදන්නේ නෑ. ඉතුරු ටික හොම මේසේ දාගෙන මේ අත හොදන් ගිහිල්ලා. දැන් පිඟන් ටිකත් කාටද? අම්මට. අම්මා අහන උන තරහ යනවා. මම වැඩකාරීද මේ ගෙදර? හැමදේම මං කියනවා. ඈ මේව හොදන්නේ නැද්ද හොයලා? දැන් මොකද වෙන්නේ? අම්මා හැමදේම තරහ උපදව ගන්නවද නැද්ද? එතකොට මේ ළමයි හැමදේම මේක කරනවා. එයාලා ගණන් ගන්නෙත් නෑ. දැන් අපිට දිනපතාම පවතින එහෙම අකුසලයක් නැද්ද? අපි ඒකට අපේ හිත මොකද වෙලා තියෙන්නේ? හුරු වෙලා. මොනවද වෙලා තියෙන්නේ? දැන් බාණ්ඩ ඒ වගේ අකුසල් නැද්ද? ඉරිසියා වෙන්න පුළුවන්, විවිධ මාන වෙන්න පුළුවන් නැද්ද? ඉව්වා තියෙනවා. කවුද දන්නේ? ඉව්වා තමන් දන්නේ. හැබැයි පින්නතුනි මෙහෙමත් තියෙන. මොකද්ද? මම මේක කළේ මේ හින්දානේ මේ හින්දානේ කියලා අපි හිත රවට්ට ගන්නවා. එතකොට පේන්නේ විවෘතව ප්‍රශ්නේ මෙහිමයි. මෙහෙම තියෙනවා. කාටත් කියන්න යන්න ඕනේ. කාටත් කෙලස් තියෙනවනේ. කිව්වහම අනිත් අය පහත් කරන්නත් පුළුවන්. එහෙම දැනගෙන ඒක දුරු කරන්න ඕන එකක්. එතකොට ඒ අකුසල් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? මෙහිම කතමංච බික්කවේ පහන පදාන ඉද බික්කවේ බිකු uppannaනම් පාපකානම් අකුසලානම් තම පහනාය. දැන් තමන්ගේ හිතේ සිත කය වචනේ වෙනේවා තියෙනවා. දැන් වචන සෙට් එක දරුව මොකද කරන්නේ? අර බත් එක ඉතුරු කරපු ගමන් ටට ටට ටට ගාල කටර එක වගේ පිට වෙනවා අපිට. ඊට පස්සේ මොකද තියෙන්නේ? ළඟපිට තියෙන මොකක් හරි කෝටුවක් කරන් ළමයි පිටිපස්සේ ඊට පස්සේ පන්නන සැරවැර දාන දොර වහනවා. තාත්තා එනකම් බලාගෙන ඉල්ල කියන දෙක තුන දීලා ධන ගස්සලා තියෙන. එහෙම වෙන්නේ නැද්ද? එහෙමත් වෙනවා. පව් වැඩි එහෙම කරන්න එපා. එතකොට එහෙම වෙන්නේ නැද්ද? එහෙම එව තියෙනවා. දැන් ඔන්න සිතයි කයයි වචනයයි මොකද උනේ? එහෙම හුරු වුණා. අන්න ගවයා යනවා. කුඹුරු මැද්දේ ගවයා හැරෙන මොනවද? ලාදලු ගොයමට. එතකොට හොද්දට තඩි බාල බාල මොකද කරන්න ඕනේ? නාහින් අල්ලලා අර මේ මොකද්ද නාස්ලන් මෙහෙම අල්ලලා දෙකේ දෙකේ පොල්ලකින් ගහන්න ඕනේ. දැන් ඊළඟ දවසෙත් මෙයා මොකද වෙන්නේ? හිමින් හැරෙන පුරුද්දට වගේ ආසාවෙන් ඉන්නේ. එතකොටත් දෙනවා හොඳට අල්ලලා. උහම හත් අට සැරයක් වුණ ගම මොකද වෙන්නේ? කුඹුරු මැදින් මෙයා යනවා ලස්සනට. ඊට පස්සේ ගිහිල්ලා ගහක් යට කොතන හරි හෙල්ලෙන්නේ ඉන්නවා. ආනි වගේ කියන බුදුරජාණන් වහන්සේ මේ හිත හොඳට හදන්න එක පැත්තකට. මුලදී අමාරුයි හිත හිත කරන්න උනේ. පස්සේ පිහිටනවා. අපිට වෙලා තියෙන පින්නතුනේ අර අකුසල් වලට යෙදිලා යෙදිලා ඒක පිහිටලා අපිට අනිත් පැත්තට. තරහවම දැන් හිතන් ඉන්න කරන්නේ තරහ ආපු ගමන් අර ඔක්කොම අමතකයි. වෙන්නේ නැද්ද? ඊට පස්සේ මේ විදිහට තමන්ගේ උපන් අකුසල් ඒකට කියන මොකද්ද කරන්න ඕන? ප්‍රහාණි. ප්‍රහාණි කියන්නේ දුරින්ම දුරු කරන්න ඕනේ. කොහොමද කරන්නේ? යා හිතන අදිෂ්ඨානෙන් කය වචනින් මේ වරද්ද මං වෙන්න තියන්නේ නැහැ. ළමයි මෙහෙම මෙහෙම කරේ මං එහෙම වෙන්න දෙන්නේ නැහැ. එතකොට භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා ගිහි අය වේවා අන්න තමන්ගේ තියෙන දේ නැති කරගන්න මහන්සි කරා. ඒකනි සමහර අය කියන්නේ හාමුදුරුවනේ මං හොඳට ඉස්සර බිව්වා. මාව මිරිකුවත් අරක් වෙන්නේ මට එහෙම කියලා තියෙනවා. හාමුදුරනේ එහෙම කෙනෙක් මම. මේ ධර්මයේ හම්බුණාට පස්සේ ඉදා ඉඳන් බිව්වේ නෑ. මොකද යා කරේ? උපන් පාපිය කුසලයක්. මොකද කරලා තියෙන්නේ? ප්‍රහාණය කළ නැත්තර නැති කරලා. ඊට පස්සේ කියනවා හාමුදුරනේ ඉස්සර මට පුදුම කීන්තියක් කියන්නේ කිව්වා. හාමුදුරනේ යම් දවසක ධර්මය අහලා කීයේති උපමාවෙන් අහලා මං හිතට ගත්තා. අද වෙනකන් තරහ ගත්තේ නෑ. උපන් පාපී අකුසලේ මොකද කරලා තියෙන්නේ? නැත්තට නැති කරලා. ආංගව සක්මන් කරන බුදුරජාණන්සේ වඩින බුදුරජාණන්සේ ශ්‍රමණීය නැවතියන් නැවතිය. බුදුරජාණන්සේ මන් නැවතිලා ඉන්නේ ඔබ නැවතිය. මෙයා කල්පනා කරේ ඒ මොකද්ද? ශ්‍රමණවරු බොරු කියන්නේ. ඇහුව මන්නේ නැවතිලා ඉන්නේ උභහාසේ වඩින ගමන් එක. මොකද්ද කිව්වේ? එතකොට කිව්වා බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේට ලී තැවුනවත් නැහැ. අවි ආයුධ අත්හැරලා ඉන්නේ. හිංසාව අත්හැරලා ඉන්නේ කිව්වා. ප්‍රාණඝාතී අත්හැරියා. ඒ අර්ථෙ මල් ලෝකේ නැවතුන ඔබ නැවතිලා නැහැ. එදා ප්‍රහාණය කළා කළාම තමයි. සත්‍යක්‍රියාව කොහොමද? ආන්න කිව්වා නේද? ඒ මොනවද කිව්වේ? කිව්වේ ආර්ය ජාති ඉපදුනාද එදා ඉඳන් දැන දැන ප්‍රාණඝාතී. ඒ කිව්වේ බුදුරයන්ව සරණ ගිහිල්ලා ප්‍රාණඝාතයෙන් වින් වුණාද යම් මොහොතක? එදා ඉඳන් කලයි නෑ. නැගණි ඒක ඇත්තක්. අම්ම කෙනෙක් දරුවෙක් වදන්ට ගිහිල්ලා දරුවා යම්මට යමාරුයි. ඒක සත්‍යක්. ඒ සත්‍ය අනුභවයෙන් නැගණි ඔබ සුවපත් වේවා. බලවත් අයනේ. අඟුලිමාල රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ ටිකක් කළුවට හුරුයි. තද ගතියක් තියෙනවනේ. ඒ වගේම තමයි අඟුලිමාල රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තියෙන තැන් වලට හදි හුණියන් වදින්නේ කියලා. එච්චර බලවත්. අදත් අම්මලා ඒ සත්‍යක්‍රියාව කරම අදත් ප්‍රතිඵල. පින්වතුනි හිතාගන්න බෑ ඊ දේවල්. ඒතකොට අඟුලිමාල මහ රහතන් වහන්සේට මොකද්ද තිබුණේ? අර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ධර්මයට ආවද? උපන් අකුසලෙ මොකද කළේ? ප්‍රහාණය කළා. ආලවක ශ්‍රමණී එළියට යව එන්ට කියලා කියනවනේ. කකුල් දෙකෙන් අස්සල ඈතට විසික් කරනවා කියනවනේ. කොහොම ගණන්කාරකමක්ද නේ? එහෙම කරන්න පුළුවන් කෙනෙක් නැහැ කිව්වා මේ තුල්ලෝ කිබුදුරයන් වහන්සේ. ප්‍රශ්න තියෙනවනම් අහන්න කිව්වා. එදා වෙනකන් ආලවක මිනිස් බිල්ලක් ගත්තා. අත්හැරියයි දැන් පස්සේ. දුරින්ම දුරු කළා. දුරින්ම අන්න උපන් පාපී අකුසල් මොකද කරේ? දුරින්ම දුරු කළා. ප්‍රහාණය කිරීමෙන් දුරු කළ යුතු දෙයක් තියෙනවා. දැන් අපි කතා කරේ මොනවා ගැනද? පාපී අකුසල් ගැන. එකක් අනුප්පන්නානම් පාපකාන නූපන්. ඒව කොහොමද දුරු කරන්න තියෙන්නේ? අද ඉඳන් අපි හිතල සංවර වෙලා කය වචන හිත ආරක්ෂා කරගෙන උපන් පාපී අකුසල් අපි කොහොමද දුරු කරන්න තියෙන්නේ? ප්‍රහාණය කළා. මොකද්ද කරලා තියෙන්නේ? නැත්තටම නැති කරන්න ඕනේ. නරක වචන කියනනම් කයින් වෙන දේවල් තියෙනවද සිතින්? නැත්. හැත්තටම නැති කරලා. දැන් මේ කොටස් දෙකම අයිති මොනවටද? පාපී අකුසල් සම නූපන්න සහ උපන් ගැන කිව්. නූපන්න එක සංවර වෙලා උපන්න පාපී අකුසල් ප්‍රහාණය කරලා. එතන මේ කතා කරේ මේ පාපියකු. පින්වතුනි අපි දැන් මෙහෙම සංවර වුණාම ප්‍රහාණය කළ යුත්තේ ප්‍රහාණය කළාම ඒක මුල් කරගෙන ආයේ ප්‍රශ්න උපදීද? නෑනේ. ඇයි ද්වේෂින් රාගින් මෝහින් මොන හරි වෙලා තමයි අපිට ආරවුල් ඉපදිලා තියෙන්නේ. මේ බලන්න ලස්සන ජීවිතයකට සොඳුරු සිතකට මඟ පෙන්වන විදිය. හැබැයි පින්වතුනි මේ ගමන මෙහෙම නම් යන්න බෑ. ඒ කොහොමද? අපේ වීරිය මේ වගේ. කොහොමද? හිටිය ස්වාමීන් වහන්සේ නමක්, මෙයාට කියන්නේ ප්‍රධාන තිස්ස. කවුද කියන්නේ? ප්‍රධාන තිස්ස නේ, ප්‍රධාන කම්මික තිස්ස. 500 නමක් මහණ වුණා. කීයක් මහණ වුණාද? 500 බුදුරජාන් වහන්සේ ගාවට ඇවිල්ලා මහණ වුණා. බුදුරජාන් වහන්සේගේ ධර්මය අහලා දැන් ධර්මෙන් කළ යුතු දෙයක් තියෙනවා, දුක දුරු කරගන්න එක. එහෙනම් සමත විදර්ශනා වැඩි යුතු. 499 ඈත ගමකට වැඩියා. මේ ස්වාමීන් වහන්සේ මොකද කළේ? සෑවැති විසාකා ඉන්නවා, අනේ පිඩු සිටුතුමා ඉන්නවා, දායකකාරකාදී බොහෝ පින්වතුන් ඉන්නවා නේද? පින්ඩපාති ගියත් ඔක්කොම කරදරයක් නෑ. සිවුරු පින්ඩ ඔක්කොම හම්බෙනවා. මෙයා මොකද කළේ? මෙයා සෑවැති නතර වුණා. අනිත් 499 දැන් වැඩිය. අර 499 පින්වතුනි ලොකු වීරියක් ගත්තා. වස් කාලේ අවසානයේ අරහත්වයට දැන් අරහත්වයටපත් වෙලා මේ ස්වාමීන් වහන්සේලා වඩිනව කවමුණ ගෙහෙන්ටද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දැන් මුණ ගෙහෙන්ට ඉන ගමනේදී එක ගමක නතර වුණා. උපාසක මහත්තයෙක් දැකලා බොහෝම සද්ධාවන්ත උපාසක මහත්තයා හාමුදුරනේ දාන ටිකක් වළඳමු. දැන් හරි අප උපස්ථාන. ඇයි ඉරියව් පැවැත්ම හරි සංවරයි සාන්තයි දුකක් නෑ වගේ කියන දේවල් හරි ගැඹීරයි. දැන් මොකද වුනේ මේ කාරණත් එක්ක හාමුදුරුවනේ? දැන් ඔබ වහන්සේලා කොහෙද වඩින්නේ? කිව්වා බුදුරජාණන් වහන්සේ මුණ ගිහින්. හරි. බුදුරජාණන් වහන්සේ මුණ ගිහිලා වන්දනාමාන කළ ඔබ වහන්සේලාට පුළුවන් ද අපි දානෙකට වඩින්න? 400 ඔබ වහන්සේලා ඔක්කොටම දානි දෙනවා කිව්වා. හා කිව්වා. දැන් දින කතා කරගත්තා. ස්වාමින් වහන්සේලා වැඩියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. භාග්‍යතුන් වහන්සේ දැන් බැලුවා අරහත්වයට පත් වෙච්ච පිරිස. බුදුරජාණන් වහන්සේ දැන් කතා බහ කොහොමද මහණනි, දැන් ඔබ මෙහෙම කරද්දි සමත විදර්ශනා වඩද්දි කොහොමද දැන් විස්තර කතා කරන්නේ? දැන් බොහෝම උනන්දුවෙන් බුදුරජාණන් වහන්සේ මේ විස්තර හා කතා කරන බොහොම ප්‍රියමනාප. අරයත් ඉන්නවා. කවුද? ප්‍රධාන කම්මික තිස්ස ස්වාමීන් වහන්සේ එහා පැත්තේ ඉන්නවා. දැන් මේ 500ත් එක්ක හිටියේ දැන් තීරුණ අරයට 499ම සතිපට්ඨානි සම්පූර්ණ කරන් කෙලස් නෑ. සාස්තුන් වහන්සේ හරි හරියට කතා බහ කරන මේ පිටසත් එක මන් දිහා හැරිලවත් බලන්නේ නෑ. නිකමටවත් අහන්නේ ඔබ ඔබ වහන්සේගේ වීරිය කොහොමද, කොහොමද එහෙම මුකුත් අහන්නේ නෑ භික්ෂුව කොහොමද කියලා. දැන් මෙයාට හරි සෞතුව. දැන් ඒ ආස්සේ මොකද වුනේ? මේ ස්වාමීන් කියනවා ස්වාමීනි හෙට පාසක මහත්තයෙ දානෙට ආරාධනා කළා. ඉතින් අපි 499 විතරක් නෙමෙයි ප්‍රධාන තිස්සම අපි ඔක්කොම 500ම හෙට දානට වඩින්ට කල්පනා කළා. ආහා හොඳයි හොඳයි කිව්වා. වැඩල එන්ට කිව්වා. ප්‍රධාන තිස්ස ස්වාමීන් වහන්සේ කල්පනා කළා මමත් රහත් නොවී නම් මොකද්ද වඩින්නේ නම් නේ 499ම රහත් බුදුරජාණන් වහන්සේ මාත් එක්ක කතා බහ කළේත් නෑ. අද පටන් ගන්නෝ වීරිය. දැන් මොකද උනේ? මේ වගේ වෙලාවට ওই කතා බහ වෙන්න ඇතිනේ. ගියා කුටියට. මෙයා නෙමේ කතා කරන්නේ කිසි කෙනෙක්ට. ගිනි මැලෙකුත් ගහ ගන්න ඇති මදුරු වෙනවට. දැන් මොකද කරන්නේ? ගිනි මැලත් නිවෙන්න ඇති. දැන් සක්මනේ හිට සක්මන් කරනවා, මෙහෙට සක්මන් කරනවා, වීරිය කරනවා. දැන් පුදුම වීරිය. දැන් මොකද උනේ? රෑ දෙක එක විතර වුණා. මොකද උනේ? මේ රෑ දෙගොඩ හරියනේ පින්වතුනි අර කලුවරේ සක්මන් කර කර හිටියේ. ගලපල්ලකින් වැටුණා ඈ දෙක. ඇදගෙන වැටිලා උකුල් ඇටයක් කැඩිලා ගියා. දැන් මහා රෑ බෙරිහන් දෙනවා කෑ ගහන. 499 හාමුදුගොල්ල මොකද කරේ? පන්දන් අරගෙන රහතන් වහන්සේලා වැඩලා මෙයව ගලපල්ලෙන් ගොඩට අරගෙන දැන් මෙයාට වේදකම් කරන පහවදා උදේ වෙනක. ඒත් නෑ අමාරු ඇරෙන් දැම් මෙයාට මොකදනි දැන් ඔන්න උදේ අට නමේ ද ඔය වගේ දැන් ඈත ගමකට යන්නත් එපේ බුදුරජන් වහන්සේ වැඩි ඇහුව මහණෙන කිව්ව මේ මොකද ප්‍රශ්නේ කිව්ව ස්වාමිනි මෙයා මේ ඊයේ රහත් වෙන්න වීර්ය කරන්න පටන් ගත්ත කිව්ව අද රහත් වෙන්න කිව්ව පින්නොතින අපේ ලරු ඒ ලෙවල් ඕ ලෙවල් කරන්නේ ඒ වගේ ඇයි අන්තිම දවස් ටික තියලා පාඩම් කරන්න ගන්නේ අම්මා තේක ගිනාවත් කරදර කරන්න එපා කියලා කෑ ගහා අපිත් වීරි ඔය වගේ තමයි පින්නේ ඒ ඇයි බණ ටිකක් අහන ඔන්නෙ විලට වීරිය පෙදিলা දැන් ඔන්න මහන්සිය හෙට සෝතාපන්න වෙන්න වගේ එහෙම පුළුවන් ද පින්නුතුනි මෙව්වා එහෙම බෑ පින්නුතුනි මේ ගමන යන්න ඕක තමයි ගොඩක් අයට පින්නුතුනි සමතයක් විදර්ශනාවක් වැඩිමේදී බාධාව ඔන්න බලන්න බණ ඇහුවා ඔක්කොම තියෙන විස්තර ඇහුවොත් කියාවි ආයේ නේද අපිට වඩා හොඳට බණ කියන්න පුළුවන් අය ඉන්න පින්නුතුනි ඒක අම්මා කෙනෙක් බණ කිව්වා ආයෙ මොනවද එච්චර උගන්නයි වෙවෙන ආරන්න එක මට මතක එතකොට කල්පනා කරලා බාණ්ඩ පින්නතුනි නමුත් පින්නතුනි අපි ගින්න නිවුන් නැත්තේ ඇයි ප්‍රධාන කම්මික තිස්ස හාමුදුරන්ගේ වීරිය අපිට තියෙනවා පොය දාටයි බුදු සමුද තිබුණ දා රැටයි වීරිය කරු එච්චර තමයි එච්චර මේක අපේ ජීවිත හා ඔබගේ ජීවිත ගත්තත් ඔන්න බලන්න ප්‍රශ්නේ උක නෙමෙයිද කියලා නැත්තම් බලන්න අවුරුදු 7 අවුරුදු අවුරුද්දම දේශනා කරන්නේ දවස් 7ක් ඇති කියලා කියනවද නැද්ද කියනවා පිළිමත අපිට නොතිබුණේ මොකද්ද එහෙනම් වීරිය බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ භික්ෂුව අද විතරක් නෙමෙයි ඔබේ ලාභයට හානි කරේ කිව්වා. මේ තිස්සල ජීවිතයකත් ඔබට හොම්මම කළා මොකද්ද උත්සවයක් තිබුණා කියලා කිව්වා. දර එකතු කරන්න මෙයා කල්ලරෙරි හිටියලු. අන්තිම දවසේ පහුවදා තියේදී දර එකතු කරන්න ගත්තා. ගස් නැගර ඇදගෙන වැටිලා මෙයා මහා මාරුවක වැටිලා එදත් ඔබට හානි කරා කිව්වා. අදත් කොලා කිව්වා. මේව පුරුදු විදිහටත් මොකද්ද? ආගෙන. මේ කියන්නේ ඇත්තද බොරුද? ඇත්ත. බුදුරයන ලස්සන ගාථාවක් කියන උට්ටාන කාලාම්මි අනුට්ටහාම ඒ කියන්නේ වීරිය කරන්න ඕන කාලේ එයා වීරිය නොකර ඉන්නවා යුවා බලි ආලසියන් උපේතු සංසක් සංසන්න සංකප්ප මනු කුසීතු දැන් බුදුරයන දේශනා කරනත් ඇඟේ ප්‍රති හයිය තියෙන කාලෙත් අලසකම ඉන්නවා ඒ වගේම තමයි බොළඳ සිටිවිලි වලින් කුසීතකමිනුත් ඉන්නවා පඤ්ඤාය මග්ගං අලසුන විඳති කියන බුදුරයන් වහන්සේ මේ ප්‍රඥාවෙන් උපදවගත යුතු මේ මාර්ගය යාට නම් අත් විඳින්න ලැබෙන්නේ නැහැ කිව්වා. ඔව්ද නැද්ද? ඔබම කියන්නේ දැන් දන්නේ නැද්ද පිළිකුල වඩන ක්‍රම? දන්නවද නැද්ද? අපි හැමදිනම ආනාපාන සති හරි මෛත්‍රියේ වඩන විදිහ ධාතු මනසිකාර ආයතන අනිත්‍ය භාවනාව පංචපාදානස්කන්ධ භාවනාව ඊට පස්සේ පටිච්ච සම්පාදේ සතර සතිපට්ඨාන ඉර්ධිපාද ඈ නැද්ද දන්නෝනි ඔක්කොම දන්නවද නැද්ද එතකොට බලන්න පිනුති ඔක්කොම තියෙනවා අල්මාරි ඒ වගේ තමයි මතකෙ ඔක්කොම තියෙනවා. හැබැයි ඒකෙන් කරගන්න ඕන එක කරගෙන නැති නිසා අන්න ප්‍රශ්න ටික එනවා. වාව ගන්න බෑ. ගින්දර නිවා ගන්න බෑ. මෙන්න කෝච්චිය පන ගන්නයි බිත්තිවල ඔලු ගහ ගන්නවයි ප්‍රශ්නෙමට. අප හැමදිනාට හාමුදුරුවනේ එදා නම් මෙහෙම එකක් නෙවෙයි ආයෙ කවදාවත් නැහැ කියලා. ඊට පස්සේ ඉතින් වීරිය එක දිගට පවත්වල නේ. මෙන්න බලන්න පින්නතුනි ඇත්ත. ඇත්තද බොරුද මේවා? ඇත්ත. ඊළඟට තව කරුණු දෙකක් කියන. මොකක්ද ඊළඟට කියන්නේ? දැන් අපි කතා කරේ පාපී අකුසලේ සංවර වීමුනි ප්‍රහාණය කිරීම. තව එකක් කියන. භාවන ප්‍රධාන. භාවනා කියන්නේ මොකද්ද? වඩනවා. ධම්මදින්න රහත් තෙරණිය කියන්නේ නේද? සිතී ඒකාග්‍රතාවේ සමාධියයි කියන සතිපට්ඨාන භාවන අරමුණක් අරගෙන නැවත නැවත වැඩි වීම තමයි මොකද්ද කියන්නේ? භාවනාව කියලා කියන්නේ. කතමංච භික්කවේ භාවන ප්‍රධාන. මේ භාවනාව ප්‍රධාන කියලා කියන්නේ මොකද්ද? ඉද භික්කවේ බිකු අනුප්පන්නානං කුසලානන්ද. අන්න වෙනස් වුණා. ඉස්සෙල්ලා කිව්වේ අනුප්පන්නානං පාපකානං අකුසලද. ඊට පස්සේ උප්පන්නානං පාපකානං. අකුසල් ගැන කිව්වේ දැන් කියන්නේ වෙන එකක්. දැන් මොකද්ද කියන්නේ? ඔ දැන් කියන බුදුරජාණන් ඉද භික්කවේ බිකු අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. නූපන්න ඒ මොනවද? ඒ තමයි පන්සිල් අරන් නැත්නම් පන්සිල් ගන්න. නූපන්න කුසලයක් ඉපදුවා. පන්සිල් අරන් හිටපු කෙනා අටසිල් අරන් නැත්නම් අටසිල් ගන්න. අටසිල් ගත කෙනා දසසිල් අරන් නැත්නම් දසසිල් ගන්න. ඉතින් යා මොකද්ද කරේ? නූපන්න දෙයක් උපද්දවනවා. ඉපැද්දිවි සිතකය වචනේ. ඊට පස්සේ පළවෙනි ධ්‍යානය ලැබලනේ. ධ්‍යානයකට කලින් ඒව ලැබලා තියෙන මොකද්ද? දැන් කෙනෙකුට කය සැහැල්ලු වෙලා හිතේ යම් එකඟතාව තියෙන නමුත් යම් කායික සැප මානසික ප්‍රීතියකුත් තියෙන එක සමාධියක් තියෙනවා වගේ තියෙනවා නමුත් විතර්ක උපදිනවා යම් කාමයේ එක මුසිවිච්ච විතර්ක යම් යම් විතර්ක සහගත බවත් එක්ක කාම අරුමුණු වලට යන භාවනා අරුමුණින් බැහැර. හැබැයි කායික සැප තියෙනවා මානසික ප්‍රීතිය තියෙනවා චිත්ත ඒකාග්‍රතාවිකුත් තියෙනවා. සිත විදින් විදේට අර දේවල් වලට යන. ඒතකොට ධ්‍යානයකට කලින් අවස්ථාවක්. දැන් යා මොකද කරන්නේ? එහෙනම් යා ධ්‍යානයක් ලැබල නැහැ. යම් සමාධියක් තියෙනවා. එතකොට මොකද කරන්න ඕනේ යා? එයා තමන්ගේ සිතේ සිහිය තව බලවත් කරන්න ඕනේ. වීරියේ හොඳට පිහිටවගෙන ඒකාග්‍රතාවේ දියුණු කරමින් අර විතර්ක වලින් හිත මුදවන්න ඕනේ. එතකොට නීවරණ වලින් සිත මිදවීම ධ්‍යානයයි කියනවා. මොකද්ද කියන්නේ? නීවරණ වලින් සම්පූර්ණ හිත මුදවගෙන ඒ ඒකාග්‍රතාවය තුළ හොඳට හිත පිහිටවගෙන එතකොට තමයි කය සැහැල්ලු වෙන හිතේ බරක් නැහෙනේ. සිතත් සැහැල්ලු වෙනවා නීවරණේ. පහස්වෙන් හිත පිහිටන හොඳට සිහිය තියෙනවා. භාවනා අරමුණ විතර්ක වෙනවා. අන්න ඒකට කියන මොකද්ද? පළවෙනි ධ්‍යානෙ පැද්ද. අන්න නූපන් මොකද්ද පැද්දිවේ? කුසලේ ඉපැද්දෙව්වා. මොනවද පැද්දෙව්වේ? ඕ නූපන් අන්න කුසල උපද්දව. දැන් මෙයාට තියෙන ප්‍රශ්නේ පළවෙනි ධ්‍යානයේ තියෙනවා. දෙවෙනි ධ්‍යානයේ උපදවගෙන නැහැ. භාවනා අරමුණේ විතර්කයේ තියෙනවා ඒක දුරු කරගෙන කායික සැප මානසික ප්‍රීති චිත්ත ඒකාග්‍රතාව. සිත නිසල්මනේ ඒක අරමුණේම පිහිටලා. හොඳට සිහිය තියෙනවා. ඒක මොකද්ද? අර කේස් ලොම් කියලා මෙනෙහි කිරීම මම වෛර නැත් එක්කම හරි එහෙම මෙනෙහි කිරීම මුකුත් නේ. මොකද්ද මේ දෙවෙනි ධ්‍යානෙ ඉපදුණා. තව නූපන්න කුසලයක් තියෙන මොකද්ද? තුන්වෙනි ධ්‍යානෙ. ඒ කියන්නේ කායික සැප තියෙන ආස්වාස ප්‍රාස්වාසයත් එක්ක පින්නතිනේ කයට හිත යොමු කරද්දී ලොකු සැපයක් දැනෙනවා. අර මේ මොකද රුධිර ගමනේ මේ ඔක්කොමත් එක්ක කායික සැහැල්ලුවීම දැනෙනවා. නමුත් හිතේ ප්‍රීතිය නැති වෙලා හිතේ මොකද්ද තියෙන්නේ? දුකද නෑ, උපේක්ෂාව තියෙනවා. සිත නිශ්චලව තියෙනවා. කයට හිත යොමු කරද්දි කයේ ප්‍රීතිය පැතිරලා තියෙනවා. සැප පැතිරලා තියෙනවා. කායික සැප සහිත මානසික උපේක්ෂාව තියෙන තුන්වෙනි ධ්‍යානෙ අන්න නූපන් කුසලි පැද්දුවා. ඊළඟ එක ආස්වාස ප්‍රාස්වාස නැතුව ගිහිල්ලා කායික සැප දුක දුරු වෙලා උපේක්ෂාව පිරිසිදුව පිහිටලා හතරවෙනි ධ්‍යාන උපදී. දැන් මොනවද මේ පැද්ද? නූපන් කුසල. ඊට පස්සේ යා නුවණින් විදර්ශනා කරමින් පංචපාදානස්කන්ධ ආයතන පටිච්චන් සම්පද විමසමින් සද්ධානුසාරි හෝ ධම්මානුසාරි සෝතාපන්න අන්න නූපන්නේ දීපදු. සකදාගාමි අනාගාමි වෙන අන්න නූපන් දීපෙද්දෙව්වා. කොහොමද ඉපැද්දිවි මේ කිව්වි? වීරියෙන් උපද්දව ගන්න ඕනේ දේවල්ද නැද්ද මේවා? ආ, වීරියෙන් තමයි තමන් බලාපොරොත්තු වෙන දේ සඵල කර දෙන්නේ. ඒකට කිව්වේ මොකද්ද? අනුප්පන්නානං කුසලානං ධම්මන උප්පාදාය. හැබැයි ඒකත් ඒ නූපන්න කුසල උපදව ගන්න මොකද්ද උපදව ගන්න? චන්දං ජනිත කැමැත්ත, වායමති වීරිය, වීරියං ආරභති වීරිය පටන් ගන්න, චිත්තං පග්ගන්හාති පදහති සිත දැඩි කර ගන්න උනේ. ඉදං වොච්චති භික්කවේ භාවනා ප්‍රධානං. ඒක මොකද්ද? භාවනා ප්‍රධානං. බාණ්ඩ ලස්සන ට්‍රේනින් එකක්ද නේද? කොහොමද? සිත සිහියත් ඕනි, වීරියත් ඕනි, සද්ධාවත් ඕනි. නැත්තම් කරන්න බෑනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තව එකක් මොකද්ද? දැන් ඔබට පේනවා භාවනා කරලා දියුණු කරගන්නවා කියන්නේ සතිපට්ඨාන සම්පූර්ණයි. ඒ කියන්නේ කායානු වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිම තුලයි පින්වතුනි ඔක්කොම පද්දවගෙන තියෙන්නේ. ඒ සතර සතිපට්ඨානේ වඩද්දි තමයි අර නූපන්නේදී අපිට මොකද වෙන්නේ? උපදීන. ඒක භාවනා කරලා හදාගන්නේ. කොහොමද? ටික ටික පුරුදු කරලා දියුණු කර කර හදාගන්න ඕන එක. දැන් තේරුණාද කීප එක? ඊළඟ එක. ඊළඟ එක තමයි ඊළඟ එක මොකද්ද? අනුරක්කන ප්‍රධාන. දැන් ඔබ අහලා ඇති මේ මම මේ ඔබට කියන්නේ මේ වීරිය මුල් වෙන කරුණු ටිකක් ඔබට කියලා අපි පොඩ්ඩක් භාවනා කරමු. අර මිලිඳු රාජ ප්‍රශ්නේ නාගසේන ස්වාමීන් වහන්සේ කියනවානේ ගින්නකෙන් ගන්න ඕනේ කරුණු කීයක් තියෙනවද? පහක් තියෙනවා. කීයක් තියෙනවද? පහක්. කෝකින්ද ගන්න ඕනේ? මොනවෙන්ද ගන්න ඕනේ? ගින්නෙන් ගත යුතු කරුණු කීයක් තියෙනවද? පහක් තියෙනවා. එකක් තමයි කියනවා මේ ගින්නෙන් වියලි, දර, අතුද, ඉතිද, කොළද ඔක්කොම මොකද කරන්නේ? ගින්නෙන් පුච්චලා දාන. ඒ වගේ තමයි බුදුර මේ නාගසේන ස්වාමීන් වහන්සේ කියන ගින්නින් කරුණ පහක් ගන්න ඕනේ. දැන් ගින්නින් ඔක්කොම පුච්චලා දාන ඕන, හවු වෙන જાතියක් පුච්චන. ඒ වගේ තමයි කියනවා අභ්‍යන්තර බාහිර කෙලෙස් නුවණ නැമിതി ගින්නින් මොකද කරන්න ඕනේ? පුච්චලා දාන්න කියනවා. ඇයි නුවණ නැമിതി ගින්නින් පුච්චන්න කිව්වේ? ඈ බාන්න කියන්නේ පින්නතුනි සිතක කෙලෙස් දකින්න තියෙන නුවණ ඇස් දෙකින් නෙමෙයි. කොහොමද දකින්න තියෙන්නේ? ඇස් දෙකින් නෙමෙයි. දැන් කණින් අහනවා තමයි. ඒ අහපු දෙයට අනුරූපව තමන් ගිහිත හැසිරෙන රටා අඳුර ගන්න ඕනේ මොකෙන්ද? නුවණිනු. ඒ නුවණින් දැක දැකයි දුරු කරන්න තියෙන සමහර දේ හිතේ තියෙන. නුවණමයි ඕනේ. ප්‍රඥාව. ඒ නුවණ කියන ගින්නෙන් මොකද කරන්න ඕනේ? අභ්‍යන්තර බාහිර සියලු කෙලෙස් දවාලු කරන්න. හරියට ගින්නෙන් දරද ඕනම જાතියක අවුල්ලා දානවනේ. ඒ වගේ මොනවද නුවණ ගින්නෙන් අවුලවන්න තියෙන්නේ? දැන් අලු කරන්න තියෙන්නේ කෙලෙස් ටික කියලා. මොනවද කරන්න තියෙන්නේ? කෙලෙස් ටික කියලා. ඊට පස්සේ කියනවා ගින්නේ තව ලකුණක් තියෙනවා. ගින්න දයා රහිතයි, අකාරුණිකයි කියනවා. කියන්නේ දයාව කරුණාව ගින්නට ඇවුලුනොත් ඔක්කොම ඇවිලුවා. මේ අහිංසකයි අරවා මේ එහෙම එකක් තියෙනවද ගින්නට? නෑ කියනවා. ඒ වගේ තමයි කියන භික්ෂුවත් දයා රහිත වෙන්න, අකාරුණික වෙන්න. එතකොට බලය කියලානේ. ඒ මොකද්ද කිව්වේ? ඒ තමයි කියන්නේ කෙලෙස් අකුසල් ගැන දයාවක් තියාගන්න එපා. කරුණාවක් තියාගන්න, ද්වේෂි චුට්ටක් තිබුණට කමන්නේ නැහැ. සමහර අය කියන්නේ සමහර තැන්වලදී ද්වේෂි වුණේ කියන්නේ නැද්ද? දැන් එයා ද්වේෂි පවත්වන්න ඉඩකඩක් දෙනවද නැද්ද? දෙනවා. භික්ෂුවට කියන ගින්න දයා රහිතයි. ඕනම එකක් අවුල්ලා දාන. අහිංසකද අරවද මේව නැහැ. ඒ වගේ කියනවා භික්ෂුවත් දයා රහිත වෙන්න ඕනේ, අකාරුණික වෙන්න ඕනේ. කොහොමද? ඒ ගින්න වගේ යා ද්වේෂ රාග මොහ උපදිදී ඉතුරු නැතුව ඒවට දයාව කරුණාව නොතිබිය යුතුයි කියනවා. තමන්ගේ බණ භාවනාවට හානි වෙන අරමුණු විවිධ දේවල් ඒ දේවට දයාවක් කරුණාවක් තියන්න එපා කියනවා. බැහැරම කරන්න කියනවා. ඒ වගේ ගින්නින් අවුල්ලා දානවා වගේ, දයා රහිත බව වගේ කෙලෙස් දකිද්දී දයාවක් කරුණාවක් තියාගන්න එපා. මේ බාන ගින්නින් ගන්න ඕනේ ලකුණු දෙකයි තුන්වෙනි එක. ගින්නෙන් නසනවලු සීතල. මොනවද නසන්නේ? සීතල. ඒ වගේ තමයි කියනවා වීරියෙන් තමයි කියනවා කුසල් ගින්න උපදව ගන්න තියෙන. අවුල ගන්න තියෙන කොහොමද කිසි කුසල් ගින්න? දැන් අපි වීරියනේ ප්‍රධාන සූත්‍රය කතා කරන්නේ. දැන් ඒක සම්පූර්ණ පදනම් වෙන්නේ මොකෙන්ද? වීරිය. ඒ වීරියෙන් උපදව ගන්න කියනවා කුසල් ගින්න. දැන් සමාධිය, සිල්වන්තකම්, ප්‍රඥාව මේ ඔක්කොම මහන්සි වෙලා අපි උපදවනවානේ වීරිය මුල් කරගෙන. ඒ වීරියෙන් කුසල් ගින්න උපදවගෙන කෙලෙස් නැසිය යුතුයි කියලා. ඇත්තනේ. දැන් බලන්න මෛත්‍රිය කියන ගින්න කෙලෙස් මේ කුසල් වීරියෙන් උපදව ගන්න ඒ කුසලී මෛත්‍රිය. ඒක අවුලගෙන මොකද්ද පුච්චන්න තියෙන්නේ? ද්වේෂය. මොකද්ද? ද්වේෂය. පිළිකුල කියන භාවනාවෙන් වඩන්න කියන උපදව ගන්න එකෙන් සමාධිය ආදි ධර්මතා. අවුලවන්නේ මොකද්ද? රාග කියන ගින්න අවුල්ලා දාන්න කියන. අර ගින්නින් සීතල නසනවා වගේ කුසලයෙන් නසන්න කියන කුසලයේ අකුසලයේ නසන්න කියන. මේ ගින්නෙන් ගන්න ඕනේ කරුණ කීයද දැන්? තුනයි. ඒ වගේම තමයි ගින්න කියන එක ඇලීම් ගැටීම් වලින් තොරව මොක නිදහස උණුසුමම උපදවනවා. මොනවද උපදවන්නේ? උණුසුම උපදවනවා වගේ ඇලීම් ගැටීම් වලින් නිදහසව ගින්න සමකොට සිත වඩන්න කියන. කොහොමද වඩන්න ඕනේ? රාහුලේනි ඔබ ගින්න සමකොට භාවනා වඩන්න කියන සිත වඩන්න කියන. හරි ලස්සනයි මේ කියadeni. ඊට පස්සේ කියනවා ගින්න කියන එක අන්ධකාරය නසනවා කියන. මේ ගින්නක ගන්න තියෙන කරුණු පහ. ඒ වගේ කියනවා අවිද්‍යා අන්ධකාරය වනසලා ආලෝකය ඇති කරගන්න කියන. ඒක කරන්නේ ප්‍රඥාව උපදවගෙන. කොහොමද කරන්නේ? ප්‍රඥා. දැන් ආලෝකයෙන් අන්ධකාරය නැති වෙනවා වගේ ප්‍රඥාවෙන් මොකද කරන්න තියෙන්නේ? සම්පූර්ණ දුරු කරන්න කියනවා අවිද්‍යා අන්ධකාරය. මොකක් ගැනද මේ කිව්වේ? වීර්යය. එතකොට අනුරක්කන ප්‍රධානය කියන්නේ මොකද මේ අන්තිම එක. එතකොට බුදුරජාණන් වහන්සේ එතනදි කියා දෙන ඉද බික්කවේ බික්කු uppannānaṁ kusalānaṁ dhammān. අතන කිව්වේ අනුප්පන්නාන. දැන් කියන්නේ uppannāna. ඒ කියන්නේ දැනට අපිට තියෙන ගුණයන්. අපිට දැනට මොනවද තියෙන ගුණයන්? දැන් බණ භාවනාවක් කළ සමාධියක් සීලයක් පොතක් පතක් කියලා ධර්මයට කැමති මෙහෙම හදාගත් එක තියෙනවානේ. මෙන්න මේ කුසල ධර්මයන් තිතියා මොකද කරන්නේ? ස්ථාවරව තියාගන්න. දැන් වතුරට වැටිච්ච කෙනාරේ ගිලෙන්නේ නැතුව ඉන්නේ වතුරේ පාවෙවි. ඒ වගේ උපදවගත කුසල් එහෙම්මම තියාගන්න. ඊට වඩා දශමයක් පහළට දාගන්න එපා. තිතියා. ඊට පස්සේ අසම්මෝසා. ඒ කියන්නේ විනාශ නොවන විදිහට මොකද කරන්න ඕනේ? රැක ගන්න. බිහියෝ භාවා. ඒ කියන්නේ දියුණු කර වේපුල්ල විපුල බවට පත් කරගන්න. භාවනාය පාරිපුර භාවනා කර කර මොකද කරන්න ඕනේ? තව තවත් දියුණු කරගන්න කිව්වා. ආංගී සදා චන්දං ජනේති. මොකද ඇති කරගන්න? කැමැත්ත. වායමති වීරි වායමති විරියං ආරභති. වීරිය පටන් ගන්න ඕනේ. චිත්තං පග්ගණ්හාති පදහති. සිත දැඩි කරගන්න. ඉදං උච්චති භික්කවේ අනුරක්කන පදහ. දැන් අනුරක්කන ප්‍රධානී කිව්වේ මොකද්ද? තියෙන කුසල් දහම් විනාශ නොවි ඒ ආකාරයෙන් පවත්වාගෙන වැඩි දියුණු කරගන්න එක කියන මොකද්ද? අනුරක්කන ප්‍රධාන. මොකද කියන්නේ? ආ දැන් කීයක් ඉගෙන ගත්තද කියන්න බලන්න. සංවර ප්‍රධාන, භාවන ප්‍රධාන. වැරදි වැරදි. ආපෝ කියන්නේ සංවර ප්‍රධානේ, පහන ප්‍රධාන, භාවන ප්‍රධාන, අනුරක්කන ප්‍රධාන. මේ ක්‍රියා මේ හතර පාවිච්චි කරන්න ඕනේ අවස්ථා කීයකදීද? හතරකදී. සංවර ප්‍රධානය කියන ඒ දේ පාවිච්චි කරන්න තියෙන්නේ අනාගතේ, තාම ඉපදිලා නැති අනාගතේ උපදින්න තියෙන අකුසල් දුරු කරන්න දැන් සංවර වීම. සංවර වීම ඒක කරගන්න. ඊළඟ එක පාපී අකුසල් දැන් තියෙන ඒවා කොහොමද දුරු කරන්නේ? පහන ප්‍රහාණය කිරීමෙන්. එතකොට නූපන් කුසල් උපදවගන්නේ භාවනාවෙන්. තියෙන දේ රකින්නේ අනුරක්කන පද. මොකද්ද අනුරක්කන පද? මෙන්න මේ කරුණු හතර දියුණු කර ගැනීමෙන් තමයි පින්නතුනි සිත කය දියුණු කරගන්නේ. තේරුණාද කීපික? ආන්නේකට අපිට ක්‍රියාත්මක වෙන කරුණු හතරක්. මේ හතර අපි කියවලා ඊට පස්සේ අපි භාවනාවකට යමු. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන. කියද්ද ඡන්ද, චිත්ත, විරිය, විමර්ශ. ඡන්ද කිවි කැමැත්ත. චිත්ත කිවි අදිෂ්ඨාන. ඡන්ද, චිත්ත, විරිය කිවි ඒ සඳහා ගන්න විරි. විමර්ශ කිවි නුවණින් මෙනෙහි කිරීම. හරි. ඔබට මම මේක මීට කලිනුත් කියලා තියෙනවා. මේ උපමාවෙන් මේ හතර ගැන ඔබට කියන්න. නිවන් දකින්නත් බණ භාවනාවක් දිනු කරගන්න, ගේ දොර හදා ගන්නත් ওই හතර තමයි බලපාන්නේ. අහගන්න. මේක ලස්සන සිද්ධියක්. හොඳට නුවණට ගන්න. එක අම්මා කෙනෙක් හිටිය, මේ අම්මට වුණා වුණා ලස්සන පිනක් කරගන්න. මොකද්ද වුණා උනේ? හිත සතුට වෙන හොඳ පිනක් කරගන්න. දැන් බලන්න මේ හතර ක්‍රියාත්මක වෙන ලස්සන. මේ අම්මට හිටිය පොඩි බබෙක්. කවුද හිටියේ? පොඩි දරුවා. මෙහෙම අතේ වඩා ගන්න චූටි බබා. මේ අම්මා හොම ඉද්දි මේ අම්මයි ගමට ආවා. අලුතින් පටන් ගත්ත ඔන්න තැනක්. භික්ෂුන් වහන්සේලා වැඩි පින්ඩපාති වැඩි. එක හාමුදුර කෙනෙක් දෙවුර පුරවගෙන පාත්‍රය අතට අරගෙන බොහොම සංවර මේ ගමට වැඩියා. අර තරුණ අම්මා මේ වයස 24ක 25ක වෙන්න ඇතිනේ. මේ තරුණ අම්මා අර ස්වාමීන් දැක්කා. කවදාවත් ගමට පින්ඩපාති හාමුදුර කෙනෙක් වැඩලා නැහැ. මේ අම්මට ආසාව මොකද්ද? අද පින්ඩපාති දානි පූජා කරගන්න. අම්මා ගෙට ගියා. ගෙදර කවුරුත් නැහැ. පීරිසියකට බත් පුරවගෙන හැන්දකුත් අරන් දුවන් ආව ගේට්ටුවට ගාවට හාමුදුරු වඩින්න. ඒ සමහරට කියන්නේ හාමුදුරු වැඩි ඉන්න කියලා නේ. කෑ ගහලා ඔහොම අනේ අපි හාමුදුරු වැඩි ඉන්න කියලා දුවන්න. ඉතින් ස්වාමීන් වහන්සේ මේ මොන හරි අරන් එන. දැන් පොඩි බබා ඉන්නවා. පොඩි එක්කෙනා එහෙම ඇහෙන් එක්පාරයි දෙපාරයි බලන් ඇත්තේ මං හිතන්නේ හාමුදුරු සිවුරුත් පුරවගෙන හිසත් මුඩු කළ දැක්කම බය වෙනවනේ පොඩි අය. හූ තියන්න ගත්තා. අනි බත් එක බෙදන්ට යද්දි පොඩි එකන අර මෙහෙමනේ අල්ලන්නේ එහාට බර වෙදි අම්මා මොකද කරන්නේ මෙහෙම අල්ලන්නේ යනවා බත් එකෙන් භාගයක් පාත්‍රය ඉතුරු භාගය හාමුදුරන්ගේ සිවුරේ හැමතැනම දැන් මේ අම්මට හිත සතුටු වෙන විදිහට පින කරගන්න හම්බුණාද බැ දැන් සංඝයාට දන් දීලා සුපටිපන්නෝ උජිපටිපන්නෝ කියලා ටික ගාතාව චුට්ටක් හිතලා සංඝ ගුණ හිතලා සාරිපුත්ත මොග්ගලන සිහිපත් කරගෙන එහෙම උපදව ගන්න එපා දැන් මොකද බාධාව දරුවා බත් වැටිච්ච එකත් මේ අම්මගේ හිතේ දැන් මේ අම්මට ආසාව නැද්ද පින ලස්සනට කරගන්න ඡන්දය තියෙන මොකද්ද තියෙන්නේ ඡන්ද හැබැයි පින සම්පූර්ණයිද නැහැ දැන් බාන්න චිත්ත කියන්නේ අදිෂ්ඨාන මේ අම්මා අදිෂ්ඨානයත් හරිනේ මං කොහොම හරි මගේ හිත පිරෙන විදිහට දානේ දෙනවාමයි දැන් කවුරුත් ගෙදර නැහැ ස්වාමියා වැඩට යනවා කවුරුත් නැහැ මේ අම්මා ප්ලෑන් එක හැදුවා ගෙදර රීප වලින් අර දොර සාලේ මෙහෙම ගහන්නේ ළමයිට එළියට එන්න බැරි. එහෙම කරලා දරුවව තිබ්බ ගිය ඇතුලේ. අම්මා මොකද කරේ? ඒ පීරිස් දෙයකට බත් වෑංජනයක් අරගෙන හැන්ද අරන් ගියතු. දැන් ගමේ ගෙවල්නේ මීටර් 20ක් 30ක් ඉස්සරහට යනවා. හාමුදුරු වඩිද්දි ඔන්න දාණි බෙදන්න ගියම් පොඩි එක දෙක කොලා ගෙදර. කෑ ගහනවා බෙරිහන් දෙනවා. දැන් අම්මට හිත මේව කරගෙන දාණි දෙන්න. ඔබට එහෙම වෙලා නැද්ද සමහරවිට? පොඩි ළමයි ඉන්න ගෙවල් වල අම්මලට රෙදි හොද ගන්න බෑ උයන්න පිහන්න බෑ අඬනවා කරනවා කාගේ හරි අතට පොඩි එකක් නා දීලානේ කරගන්න උනේ එහෙම නැද්ද හිරිහැර යන්නේද ඒ වැඩක් කරද්දී ඔබේ හිතේ කොච්චර ද්වේෂ උපදින වේද සමහරට ඇති වෙන පීඩනෙත් එක කතා කරන්න ගෙදරට ස්වාමියාම කියනවා ඔයාලට තේරෙන්නේ මේ විඳින දුක කියලා මේ ළමයාත් එක්ක කියන්නේ නැද්ද සමහරට හිතන්නකො මේ අම්මා දැන් බාණ්ඩ ඒ අම්මා එදා බත් එක බෙදද්දිත් හිත සංසිඳවගෙන හිත පිරින්න දානි දෙන්න බෑ. දැන් ඔන්න ආසාව තියෙනවා මොකද්ද තියෙන තව? අදිෂ්ඨානෙ තියෙන. වීරිය නැද්ද? තියෙනවා. දැන් දවස් දෙකයි. වීරියත් ඇරියනේ අන්න. තමන්ගේ බලාපොරොත්තු සඵල කරලා දෙනකම් වීරියත් ඇරින්නේ නෑ තුන්වෙනි දවස. මේ අම්මා ඇඳ ඊළඟ ප්ලෑන් එක. ගේට්ව ගාවට ගියා. පැදුරක් එළුවා කොට්ට පහක් ගෙනවා පහ ලස්සෙන්ට දැම්මා එහා පැත්තෙන් පුටු දෙකක් තිබ්බා බත් එක වෑංජන අරව මේ ඔක්කොම ලස්සෙන්ට පුටු උඩින් තිබ්බ හැඳි වෙන වෙනම තිබ්බා සෙල්ලම් බඩු තුනකුත් හතර පහකුත් තරම් අම්මා දැන් ඉන්නවා ස්වාමින් වහන්සේ පින්ඩ පාති වඩිනවා දැන් ලෝ කවුරුත් දන්නවද මේ අම්මා මේ දවස් ගානට ගහපු ප්ලෑන් ගොඩ පින කරගන්න අන්න වැඩි කොහොමද මොලි නේ ඡන්ද චිත්ත විරිය විමර්ශන ක්‍රියාත්ම විමර්ශව දැන් තියෙන්නේම දවස් 3ක් නුවණින් කල්පනා කළා හතරවෙනි දවසේ දැන් ස්වාමින්වහන්සේ වැඩියා පොඩි එක්කෙනාව ලස්සනට කොට්ට දෙපැත්තේ එක කොට්ටයක් ඔළුවට ඔහොම කොට්ට පහක් විතර තියලා සෙල්ලම් බඩුත් තිබ්බ අඬනකොට සූප්පුවකුත් දුන්නා. කටට දැන් සූප්පුවකුත් දීලා පොඩි එකා දැන් ඉන්නවා. අම්මා බත් එක අරන් හොඳට දාලි බෙදලා වෑංජන ටික හොඳට පාත්‍රෙ පිරෙන්න බෙදලා නේද වැඳගෙන සුපටි පන්නෝ කියදිම අර ගල පටන් ගත්ත. ඒතර අම්ම බල එතකොට හරි. ඊට පස්සේ පොඩි එක්කිනාවත් වඩාගෙන වැඳගෙන බලන් හිටියා. මේ අම්මා තමන් බලාපොරොත්තු වෙච්ච දී තුන්වෙනි දවසේ ඉෂ්ට සිද්ධ කළා. කොහොමද දාලි දීන්නේ? ඔන්න එහෙනම් ඔබ බලන්න කරුණු හතරක් ක්‍රියාත්මකයි. පින උපද්දවන්නත් ඡන්ද, චිත්ත, විරිය, විමංසා. ඡන්ද කිව්වි කැමැත්ත, චිත්ත කිව්වි අදිෂ්ඨාන, විරිය කිව්වි ඒ සඳහා ගන්න වීරිය, විමංසා කිව්වි නුවණ හැසිරවීම. ඒතර මේ හතර මුල් වෙන්නේ නැද්ද පින්වතුනි? අර කියපු සංවර ප්‍රධාන. ඊට පස්සේ පහන ප්‍රධාන, භාවන ප්‍රධාන, අනුරක්කන ප්‍රධාන. එතකොට ඒක ඉදිරියට එනවා ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන. එතකොට මේ හතර මුල් කරගෙන උපදව ගන්න සමාධියට කියන ඡන්ද සමාධි, එහෙම නැත්නම් චිත්ත සමාධි, එහෙම නැත්නම් විරිය සමාධි, එහෙම නැත්නම් විමර්ශන සමාධි. මොකද ඒ හතරනුත් කෙනෙක්ට බලවත් ඒවා තියෙනවා. සමහර කෙනෙක්ගේ හිතන ක්‍රම, සමහර කෙනෙක්ගේ ආසාව තද්දට, සමහර කෙනෙක්ගේ වීරියමයි තියෙන්නේ, සමහර කෙනෙක්ගේ තියෙන අදිෂ්ඨානෙමයි. එතකොට ඒකේ ස්වභාවය අනුව තමයි සමාධි වෙන් කළේ බුදුරජාණන් වහන්සේ. ප්‍රධාන සංඛාර කිවි අපි මේ කතා කරපු හතර. බලන් දෙහනම් පින්වතුනි අපිට මොකද උනේ කියලා. ධර්මය අඩුවක්ද? නෑ. සම්පූර්ණ පින්විතුනි වීරිය අඩුවක්. මොකේ අඩුවක්ද? වීරිය. එදා භික්ෂුන් කකුල් දෙක ගල් වලින් තලාගෙන භාවනා කරන්නේ, හොරු ඇවිල්ලා වට කරන්නේ මරන්නේ, බිරිඳ එවන්නේ. මේ අහපව් ගෙදරෙයි එහෙම වුණොත් ප්‍රශ්න. ඒතකොට ඒ බිරිඳගේ වෙන සම්බන්ධතාවයක් නිසා. කිව්වා ඇයි කියලා වලාවේ. කිව්වා මෙහෙම අල්ලස් ගත්ත ඔබව මරන්න ආවේ කිව්වා. මට එක දවසක් බෑ මොකද්ද ඇපියට තියෙන්නේ කිව්වා. පස්සේ මොකද කරේ? ලොකු ගලක් අරන් කකුල් දෙක තලා ගත්තා. පුළුවන් ද කරන්න අපිට? තලාගෙන භාවනා කළා. සීහාතිරණිය කොහොමද? අහලා තියෙනවද? සීහ සේනාධිපතිගේ නංගි ගෙදුව කවුද? සීහා. සීහ සේනාධිපති ධර්මයට ආවා. ගෙදර දානේ දෙද්දි නංගිත් ආවා. බණ ඇහුවා. එදා පැහැදුන දුව මේ සීහ සේනාධිපතිගේ නංගිගේ දුව. නංගිට කල්පනා වුණා මොකද්ද? නංගි දුවට සීහා කියලා දැමේ. තමන්ගේ අයියා සීහ සේනාධිපති, සමාජයේ ගොඩක් ගෞරවයට පාත් වෙනවා. කතා කළා මගේ දුවටත් දාන්න ඒ නම සීහා දැම්ම. මහාන වුණා. මහාන වෙන්න ඕනේ කියලා. අවුරුදු 24ක් සමාධියේ නෑ. දුක්ඛාපටිපද රාගි තිවුරයි. අන්තිමට මොකද කළේ? සිවුරු ඇරියේ නෑ පින්නතුනි. අන්න වීරිය. සීලෙට හානියක් වෙන්න තියාගත්තේ නෑ. භාවනාවක් කරන්න බැහැ බලවත්. අවුරුදු 24. අද නම් මොනවා වෙයිද? අන්තිමට සියදිවි හානි කරගන්නට මෙයා තොණ්ඩුවක් දාගත්ත. නැත්නම් සියදිවි හානි කරගන්න පිහියක් හරි අරගෙන නහර වැල් කපන්න යද්දි හිත එකගුණා. සමාධිය වැඩුණා. අරහත්ත්වයටපත් වුණා. මොකද්ද හේතුව? වීරිය. අපි එහෙම කරලා තියනවද? නෑ නේද පින්නතුනි. ආන්නේ නිසයි පින්නතුනි අපේ ජීවිතයේ මේ දුක් ගින්න ගලාගෙන ඉන්නේ. හොඳයි, ඔබ අද ඉගෙන ගත්තේ මොකද්ද? මේ පධාන සූත්‍රයේ ඒකේ ලස්සන ගාතාවක් කියන සංවරෝච පහානංච භාවනා අනුරක්කන ඒතේ පධානා චත්තාරෝ දේසිතාදිච්ච බඳුනා ආදිච්ච බඳු. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ ප්‍රධාන සතරක් කිව. මොකද්ද? සංවර වීමෙන්, ප්‍රහාණය කිරීමෙන්, භාවනා වශයෙන්, අනුරක්කනා වශයෙන් දියුණු කළ යුතුය. යේහි බික්ඛු ඉදාතාපි කයං දුක්ඛස පාපුනීති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහි භික්ෂුවක් ඉන්නවා. තාපි කියන්නේ තවනවා කියන එකනේ. රාගය කියන්නේ හිතට එනවනම් අපි කැමැති. දුරු කරන්න අකමැත්තෙන්. ද්වේෂය මෝහය නැති කරදි අමාරුයි. අමාරුයික ඒකට කියනවා තවනවා. දැන් ගින්නක් ගාවට ගියාම අමාරුයි නේද? ඒ වගේ. මේ විදිහට මේ ප්‍රධාන සතර තුනට පිහිටලා ඒ ආදිච්ච බන්දු බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රධානයන් තුල පිළියම් කෙනෙක් කටයුතු කරනවාද? එයා මේ දුක දුරු කරනවා කියන්නේ. එහෙනම් ඔබ හැම දිනාටමත් මේ කරුණ ජීවිතයේ තුල දියුණු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසම මේ දහම් කරුණ ඔබට හේතු ආසනා වේවා.